නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙත්තං ච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානන්ති. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, මරිනොවැලිහි සම්බුද්ධාලෝක බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහන 2019 හි ජූනි මාස පොසොන් මාස සිදු කෙරෙන සීල වැඩසටහනයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අද දින විශේෂයෙන්ම අප මේ පොහොය දිනය සමරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීම පිළිබඳව විශේෂයෙන්ම අපි සාකච්ඡා කරනවා. ඒක මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සිදුවෙච්ච සිදුවීම් අතරින් සුවිශේෂීම කාරණයක් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මුලින්ම අපි යම්සි පමණකට හරි ශ්‍රී ලංකාවේහි පොසොන් පොහෝ දිනයක බුදුදහම හඳුන්වා දීම පිළිබඳව යම්සි ප්‍රමාණයකට හැඟීමක් අපි ඇති කර ගන්නට ඕන. සාමාන්‍යයෙන් අපි පොසොන් පොහේ උදා වුණාම සිල් අර ගන්නවා, පොසොන් පොහොඩෝ ආදිය පත්තු කරනවා, මිහිඳු පෙරහැරක් පවත්වනවා නේද? ඒවා අපි කරනවා. ඒව කරන ගමන්ම ඊටත් වඩා ගැඹුරින් අපි පොසොන් පොහෝ දිනය ගැන හිතන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතුරු කළ දීම ගැන ශ්‍රී ලාංකිකයන් දක්වපු දායකත්වය ගැනත් අපි කිසියම් ප්‍රමාණයකට දැනගන්නට ඕන. ඒක දැනගත්තොත් තමයි ඇත්තටම අපේ රට ගැන, අපේ ජාතිය ගැන, අපේ අතීත මුතුන් මිත්තන් ගැන අපට හැඟීමක් ඇති වෙන්නේ. බොහෝ විට ශ්‍රී ලංකාව කියන වචනේ කිව්වහම ඔබ අද වර්තමානයේ තත්ත්වය තමයි ඔබේ හිතට එන්නේ නේද? එතැන් සිට එතර සුබදායි හැඟීමක් නෙවෙයි ඔබේ හිතේ එන්නේ. නමුත් පින්නතුනේ අතීත සිදුවීමත් එක්ක බලනකොට අපේ රට ගැන අපට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? අපේ අනාගතයට ඒ රට කොයිතරම් දුරට ඔසවා තබන්නට ඕනද කියලා හැඟීමක් අපේ හිතේ ඇති වෙන්නට ඕන. ඔබ ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලංකාව විපදිච්ච කෙනෙක් හැටියට විතරක් නෙවෙයි, ඇත්තටම බුදුදහම පිළිබඳව තේරවාදී බුදුදහමෙහි පාලි වචනයක් හරි අහන්න ලැබෙනවා ලෝකෙ කාට හරි, ඒ හැම කෙනාම ශ්‍රී ලංකාව පැත්තට හැරෙනවා, ලොකු කෘතඥතාවයක් දක්වනවා. මේට අවුරුදු 18කට 19කට විතර කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්තා වෙසක් දිනය නිමාඩු දිනයක් වශයෙන්, පූජනීය දිනයක් වශයෙන් පිළිගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ මේ පිළිබඳව විශේෂ උත්සවයක් පැවැත්වුවා. ඒ උත්සවයේදී භික්ෂුන් වහන්සේ කෙනෙක් විශේෂ දේශනයක් කළා. වෙසක් පොහොය ජාත්‍යන්තර නිමාඩු දිනයක් බවට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත්තු දිනයක් බවට පත් කරන අවස්ථාවේදී කවුද විශේෂ දේශනය කළේ? කවුද විශේෂ දේශනය කළේ? පින්නතුනි, මේ වගේ සුවිශේෂ දේවල් අපි දැනගන්නට ඕන බෞද්ධයන් විදියට. ඒ විතරක් නෙවෙයි, මේ දේශනය තමන් ළඟ තියෙන්නට ඕන. ඒක පොතක් හැටියට මුද්‍රණය කළක් තියෙනවා. මේව තමයි ඊටම වැදගත් කරුණු පින්නතුනි අපේ බෞද්ධ ඉතිහාසයේ. මේ දේශනය කළපු ස්වාමින් වහන්සේ කියනවා, මේක හාමුදුරු කෙනෙක් මේ දේශනය කළේ, ඔහු මුලින්ම තමන් ගැන හඳුන්වා දෙනවා, මම මේ දේශනය කරන්න ආවේ ශ්‍රී ලංකාව ඉඳන්. ශ්‍රී ලංකාවේද මහණ වෙලා වසර 40ක් විතර ශ්‍රී ලංකාවේ ඉඳලා ධර්මයේ ඉගෙනගෙන විතරක් නෙවෙයි, ඒ ධර්මය ඉංග්‍රීසි භාෂාවට පොත් ගාන පරිවර්තනය කරලා කහ සිවුරක් දරාගෙන මං මේ ඔබ හමුවට එන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා ආපු භික්ෂුන් වහන්සේ කෙනෙක් විදියට. ඇවිල්ලා මේ සුවිශේෂී අවස්ථාවේ ප්‍රධාන දේශනය කරන්න මා මේ පෙනී සිටිනවා. හැබැයි හිතන්න එපා මේ දේශනය කරන කෙනා දුරපැහැර කෙනෙක් කියලා. මේ දේශනය කරන කෙනා නිව්යෝක්වල විපදිච්ච කෙනෙක් කියලා. මේ තමයි භික්ඛු බෝධිහාමුදුරුවෝ. උන්වහන්සේ තමන් ඉපදිච්ච රට ගැන කියන කලින් ඉපදිච්ච ප්‍රදේශය ගැන කියන කලින් උන්වහන්සේ දහමින් පෝෂණය වුණු මේ බෞද්ධ උරුමය තමන්ට ලැබුණු රට ගැන මුලින් සඳහන් කළේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ගෝගල් සමාගමෙහි කල්මනාකරණය පිළිබඳ විශේෂ දේශන පවත්වන අවස්ථාවේදී උන්වහන්සේ කියන්නේ ඇමරිකාව ඉඳලා ආපු කෙනෙක් කියලා නෙවෙයි. උන්වහන්සේ ශ්‍රී ලංකාවෙන් ඉඳලා ආපු කෙනෙක් විදිහටයි උන්වහන්සේ අභියස දේශනය පවත්වන්නේ. ඉතින් මේ එක කරුණක් විතරයි මම ඔබට සඳහන් කළේ. ඉතින් අන්න ඒ උරුමය අපට ලැබුණේ කොහොමද? ඒ අභිමානීය බෞද්ධයන් හැටින අපට කොයි මට්ටමකට තියෙන්න තෝරන්නේ කියන එක ගැන අපට ලොකු හැඟීමක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තුන් මාසයක් ගත වුණාට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ස්වාමින් වහන්සේලා ඒක රාත්‍රී වෙලා ඒ විසිරී තිබෙච්ච දහම් පරයය සියල්ලක්ම ඉතාම ක්‍රමානුකූලව අනුපිළිවෙලකට සකස් කළා. හරියට විසිරලා තිබෙච්ච මල් ටික එක මල් මාලාවක ගොතන වගේ ලස්සනට ඒ ටික ක්‍රමානුකූලව අනුපිළිවෙලකට සකස් කළා. මේ සකස් කළා විතරක් නෙවෙයි පුරා තුන් මාසයක් ඒ ධර්මයේ රහතන් වහන්සේලා 500 නමක් සජ්ජහනා කළා. සජ්ජහනා කරලා රහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ඒ ශ්‍රාවකයන්ට බාර දුන්නා මේ ත්‍රිපිටකය ඉදිරියට ගෙන යන්නට, සූත්‍ර විනය දෙක ඉදිරියට ගෙන යන්නට ස්ථාවර පදනමකින් මුඛ පරම්පරාවෙන් බාහනක ක්‍රමයට මේක පරපුරෙන් පරපුරට නොනැසී ගෙන යන්නට ස්ථාවර වැඩපිළිවෙළක් සකස් කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දූරදර්ශී වැඩපිළිවෙළ නිසා තමයි බුදුදහම ඉතාමත් විධිමත් විදියට සකස් වුණේ. අන්න ඒ සකස් වෙච්ච බුදුදහම තමයි පින්නතුනි දෙවෙනි ධර්ම සංගානාවේදී බුදු පරිනිර්වාණයෙන් තවත් අසර 100කට පස්සේ සිදුවෙච්ච සංගහනාවේදී නැවත සංගහනා කරලා නැවත සුරක්ෂිත කළා. බුදු පරිනිර්වාණයෙන් වසර 230කට පස්සේ අශෝක රජතුමාගේ කාලේ තුන්වෙනි ධර්ම සංගානාව පැවැත්වුවා රහතන් වහන්සේලා 19කගේ සහභාගීත්වයෙන්. මේ රජතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් එකල විහාරස්ථාන 84,000ක් ඉන්දියාවේ තැනින් තැන ඉදි කළා. ඉදි කළා මේ මහා ශාසනික ප්‍රබෝධයක් ඇති කළා. මහා සංගායනා පවත්වලා ලෝක රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. ඒ රටවල් 9කට බුදුදහම යවනකොට එහි මූලිකත්වයේ හිමි වුණේ ශ්‍රී ලංකාවට. දායකත්වයේ දරපු ප්‍රධාන රජතුමාගේ දරුව දෙන්නම ධර්මය සහ බෝධින් වහන්සේ රැගෙන ශ්‍රී ලංකාවට යවුවා. ඒක සුවිශේෂී කාරණයක්. එතෙන් පටන් පින්නතුනේ ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා තමයි මේ ධර්මයේ ප්‍රධාන බාරකාරයන් හැටියට කටයුතු කළේ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච රට අශෝක රජතුමාගෙන් පස්සේ ක්‍රමයෙන් ටිකෙන් ටික බුදුදහම වියකී ගියා. ගියාරිතරක් නෙවෙයි පින්නතුනේ පසු කාලයන වලට බෞද්ධයන් ඉතාම සීමිත ප්‍රමාණයකට අඩු වුණා. නමුත් පින්නතුනි එහෙම අඩු වෙලා ගිහිල්ලා ලංකාවේ අනගාරික ධර්මපාලතුමාගේ කාලේ නැවතත් ප්‍රබෝධයක් ඇති වුණා. දමදිව පූජනීය සිද්ධාස්ථාන හොයාගෙන ඒත් ඒක හුඟාක්ම දිනු කරන්න එතුමා බලාපොරොත්තු වුණු තරම් ඇතැමිට පුළුවන් වුණාද කියන එක අපි විමසලා බලන්නට ඕන. ඒ බෞද්ධයන් හිටිය බුදුහාඳුරු ඉපදිච්ච ඉන්දියාවේ බෞද්ධයන්ගේ ප්‍රමාණය 100%ට වඩා අඩු වුණා. දැන් දශම ගානක් ඉන්නේ. නමුත් එහෙම වුණත් පින්නතුනි නැවත අනිත් පැත්තටම බුදුදහම පැත්තට ඉන්දියාව හැරෙනවා. දැන් කොහමද හැරෙන්නේ? 100% ගානක් බෞද්ධයන් ඉන්න ඉන්දියාවේ අගමැතිවරයා තීරණයක් කළා ස්පිරිචුවල් කැපිටල් එක විදියට බුද්ධගයාව නම් කරන්න. බුද්ධගයාව තමයි ආධ්‍යාත්මික පුරවරය කියලා ලෝකෙහි සුවිශාලම ප්‍රජාතන්ත්‍රවාදී රට කෝටි 100%කට වඩා ජනගහනයක් ඉන්න රටේ කිසිදු ભેදයකින් තොරව හැම දෙනාගේම එකඟත්වයෙන් Hindu අය 70%කට වඩා ඉන්න රටක බෞද්ධයන් දශම ගාණක් ඉන්න රටක ඒගොල්ලන් තීරණය කළා ආධ්‍යාත්මික පුරවරේ විදියට බුද්ධගයාව බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච රට නම් කරන්න. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ හිටිය ජවහර්ලාල් නේරු වැනි ශ්‍රේෂ්ඨ නායකයන් සඳහන් කළා බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රේෂ්ඨ ඉන්දියානු පුත්‍රය කියලා. ඒ වගේම අබ්දුල් කලාම් වැනි ජනාධිපතිවරු ඉතාම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ ගැන භක්තිය දැක්වුවා. තමගේ කාමරයේ බුදු පිළිම වටේට තියාගෙන හිටිය ඔහු උපතින් මුස්ලිම් ජාතිකයෙක් වුණා. පින්නතුනි, ඒ විතරක් නෙවෙයි, වර්තමාන චීනියත් බුදු දහම පැත්තට නැවත ආපස්සට හැරිලා බලලා මේ රටවල් දෙකම ලෝකයේ වැඩිපුරම ජනගහනයක් ඉන්න ලෝකයේ කාර්මික ඥානයෙන් සහ බුද්ධියෙන් විතරක් නෙවෙයි ධනියනොත් සුවිශාල ලෙස ඉදිරියට ඇවිල්ලා ඉන්න, ඉදිරියට එමින් ඉන්න මේ රටවල් දෙකම අද ලෝකෙ ඉදිරියට එන්නේ කොහොමද? බුදු දහමත් එක්ක. ඒ නිකම් බුදු දහමත් නෙවෙයි පිනතුනි. දැන් මේ හැමදෙනාම තේරවාදී බුදු දහම පැත්තට හැරෙන කාලේ. ඒ හැරෙන කාලයේදී තේරවාදී බුදු දහම පැත්තට හැරෙනවා කියන්නේ නිකන් නෙවෙයි. එයට ලංකාව පැත්තටත් හැරෙන්නට වෙනවා. ඒයින් තොරව වුණට බුදු දහමක් ගැන කතා කරන්න බැරි වෙනවා. අන්න එවැනි පසුබිමක් මත පිනතුනි. එදා බුදු වර්ෂ 236 දී ඉන්දියාවෙන් ලංකාවට බුදුදහම උරුම වුණාට පස්සේ ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා ඉතාමත් බුද්ධිමත් විදියට මේ දහම රට තුළ ස්ථාපිත කරන්න කටයුතු කළා. ඒ කටයුතු කරද්දී විශේෂයෙන් ස්වාමින් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ගත්තා. දේවානම්පියතිස්ස රජතුමා සෝදානම් වුණා අනාගතයේ පහළ වෙන ශ්‍රී ලංකාවේ ලොකුම දාගැබ හදන්න රුවන්ැලිසෑය. මේ සාහරූපයකට කලබල වෙන්නේ ඔබට ඒක කරන්න අවශ්‍ය නැහැ. ඔබට ඊට වඩා කාර්යභාරයක් තියෙනවා. ඔබේ මුණුගුරේක ඒක අනාගතයේ කරයි. ඔබ ඒකට දැන් ඉක්මන් වෙන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රැගෙන ගිය ජයශ්‍රී මහා බෝධි ශාඛාව ශ්‍රී ලංකාවේ මහමෙවුනා වූනේ අනුරාධපුරයේ කැම්පස් කරනකොට ඒකට සම්පූර්ණ අනුග්‍රහ දැක්ව රජතුමා. නමුත් ඔබ දන්නවද ඒ බෝධින් වහන්සේ කාගේ දෑතින් රෝපණය කළේ කියලා? කාගේ දෑතින් දේ බෝධි රෝපණය කළේ? ඒ බෝධි රෝපණය කළේ පිනතුනි ඒ වෙලාවේ එතෙන්ට ඇවිල්ලා හිටි අප්‍රකටම කෙනෙක් යටින් තමයි රෝපණය කෙරෙවේ. රජතුමාගේ අතින් රෝපණය කළා, ගල් පූරුවක රජතුමා රෝපණය කරයි කියලා ගැහුවේ නැහැ. ඇයි ඒ? එහෙම නොකළේ පිනතුනි කරානම් අනාගතයේ මේ රජතුමාටත් එක අමනාපයෙන් කෙනෙක් ආ රජකමට පත් වුණොත් සහ වෙන කෙනෙක් හිටියොත් ඒ රජතුමාත් එක්ක තියෙන අමනාපය නිසා බෝධියට හානියක් කරයි කියලා. ඉන්දියාවට මේක වුණා පින්නතුනි. අශෝක රජතුමා හුඟා බෝධින් වහන්සේට පුද පූජා කළා. තමන්ගේ ආභරණ වලින් පූජා කළා. රජතුමාගේ දේවියක් බෝධියට හානි කළා. එවැනි පරිසරයක් මත ලංකාවේ හිටි අතීතයේ ස්වාමින් වහන්සේලා, මහරහතන් වහන්සේලා කොයිතරම් දුරදක්නා නුවණකින් වැඩ කළ තියේද? පින්නතුනි, මෙහෙම නුවණක් බුද්ධියක් අපට ලැබුණේ එකතකින් ශ්‍රී ලංකාවේ ඉපදිච්ච හැටියට මේක උපතින්ම ඥානවලින් ගේන ලක්ෂණයක් තියෙනවා. අනිත් දේ තමයි බුදු දහමෙන් ලැබිච්ච පෝෂණය. මෙන්න මේ දෙකම අපට එකට මිශ්‍ර වුණොතින් අපට මෙලොව ජීවිතය ජයගෙන සසර ජීවිතය ජයගෙන ඒ දරක්නේ ලෝකේ වැඩිම පිරිසකට අපට යහපතක් කරන්නත් පුළුවන් අපේ මේ හැකියාව නිසා. ඒ නිසා ඔබ කොයි වයසක හිටියත් එකතකින් ඔබ හොඳට බුදුදහම කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. බුදුදහමේ හරපද්ධතිය නිවැරදි ලෙස තේරුම් ගන්න ඕනේ. කෑලි කෑලි තැන් තැන් වලින් නෙවෙයි. බුදුදහමේ තියෙන සදාචාරයවත්, ගුණධම්මවත්, ධර්ම කරුණක්වත් කෑල්ලක් කොටසක් නෙවෙයි. මුළු සමස්තයම එකට තියලා තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕනේ. ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඕනම දේශකයෙක්, ඕනම පොතක් පතක් ඔබ ඇසුවොත් කියෙව්වොත් ඔබ දක්ෂ වෙන්නට ඕනේ. මේ තැනැත්තා බුදුදහමේ කොයි කරුණද කියන්නේ? මෙයාට කොතනද වැරදුනේ? මෙයා කොයි කෑල්ලක් විතරද අරන් තියෙන්නේ කියලා ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් ඔබට කාටවත් ඔබව මුලා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඔබ තැනින් තැන එකපාරක මෙයා හොඳයි කියලා ඒ පැත්තට යනවා. තව කාලයක අහවලා හොඳයි කියලා ඒ පැත්තට යනවා. එහෙම තැනින් තැන දුවන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම කවුරුවත් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. හැම දෙනාගේම ගැටුතු හරි අරගෙන ඔබ වඩාම හොඳ කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ දැනුම ඔබට ලැබුණොත්. අපි මුලින් සඳහන් කළ පරිදි බුද්ධ වර්ෂ 236 දී කියන්නේ බුදුහාඳුරු පිරිනම් පාලා අවුරුදු 236 දී ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුණට පස්සේ එතෙන් පටන් බුද්ධ වර්ෂ 440 එහෙමත් නැත්නම් වලගම්බා රාජ සමය දක්වාම මේ බුදු දහම ටිකෙන් ටික ඉදිරියට අරගෙන ආව ස්වාමීන් වහන්සේලා දැඩි දුෂ්කර සමයවල විශේෂයෙන් වලගම්බා රාජ සමය තිබුණු දැඩි දුෂ්කර සමයක්. ඔබ දන්නව අවුරුදු 12ක් නියන් සමයක් තිබුණා. බැමිණි ඉතිහාසය කියලා දැඩි ආහාර හිගයක් තිබිච්ච කාලයක් තිබුණ වැස්ස නැති නිසා. ඉතින් එවැනි කාලවලත් ස්වාමින් වහන්සේලා බොහොම අමාරුවෙන් මේ දහම රැකගත්තා. රැකගත්ත විතරක් නෙවෙයි, ඒ දහම මතු කරපුරට ගෙන යන්නට උන්වහන්සේලා කටයුතු කළා. එහිදී විශේෂයෙන් ශ්‍රී ලාංකික අපේ අතීත අම්මල තාත්තලා ගැන සඳහන් කරනවා, තමන්ගේ දරුවෝ බඩගින්නේ ගෙදර අඬ අඬ ඉඳින්දී ඒ දරුවන්ට තියෙන කෑම ටික අරන් ගිහිල්ලා දීලා හාමුදුරුවන්ව පෝෂණය කළා කියලා. ඇයි ඒ හාමුදුරු කෙනෙක් රැක්කොත් නිකන් නෙවෙයි ඒ ධර්මයක් රැකෙනවා කියලා. එහෙමත් ඉඳලා සමහර ස්වාමීන් වහන්සේලා බැරුණාට පස්සේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්දියාවට ගියා ජීවිතේ බේරා ගන්නට. හැබැයි ඒ කටපාඩම් කරපු දහමත් රැගෙන ගියේ. ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේ නියගියන් පස්සේ නැවත මේ ස්වාමීන් වහන්සේ ලංකාවට ආවා. ඇවිල්ලා අර ශ්‍රී ලංකාවේ හිටිය ස්වාමීන් වහන්සේලායි අර ආපු ස්වාමීන් වහන්සේලා දෙගොල්ලම එකතු වෙලා නැවත ඒ පාඩම් කරගෙන ආපු ත්‍රිපිටකය නැවත සජ්ජහනා කළා. වනකොට කිසිම වෙනසක් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ මොනවහන්සේලා තීරණය කළා මේක දිගටම කඩපාඩමින් ගෙන යන්න අමාරුයි, ඒ නිසා මේක ග්‍රන්ථාරූඪ කරන්න ඕන කියලා තල් පත්‍ර ලිව්වා. බුදුහාමුදුරුවෝ පිරිනමන පාලා අවුරුදු 440 දී මේ දහම ග්‍රන්ථාරූඪ කළා පාලි ත්‍රිපිටකය. අන්න ඒ තල්පත්වල ලියපු බුදුදහම තමයි පින්නතුනි අද ලෝකයේම තේරවාදී බුදුදහම විදිහට තියෙන්නේ. ඔබට මේ මාතලේ අලු විහාරයට ගියාම මේ ලියපු තල්පත්වල බලාගන්න බෑ. සමහර කෙනෙක් ඇතමිට මාතලේ අලු විහාරයට යනවා අර ඒ කාලේ ලියපු තල්පත් ටික බලන්න කියලා නේ. හම්බ වෙනවද? එහෙම හම්බ වෙන්නේ නෑ. ඒ ලියපු පොත්පත් ටික පරපුරෙන් පරපුරට අලුතෙන් ලියලා ඉදිරියට අරන් ආවා. එකක්ම තියන්න බෑනේ, අවුරුදු 100 ගණක් යනකොට තිරාපත් වෙනවා. ඊට පස්සේ අලුත් version එකක් ලියනවා තිලියලිය. එහෙම තමයි ඉදිරියට ආවේ. ඉතින් එහෙම ඇවිල්ලා තමයි අද pen drive එකකට ඔබට අතේ අරගෙන යන්න පුළුවන්. නැත්නම් ඔබේ hand phone එකේ එක භාෂාවකින් නෙවෙයි භාෂා 15කින් විතර ඔබට මුළු ත්‍රිපිටකයම අරන් යන්න පුළුවන් මට්ටමට අද ලැබුණේ ඒ අතීතයේ ස්වාමින් වහන්සේලා කරපු කැපවීම. ඒ සඳහා ස්වාමින් වහන්සේලාට ඉදිරියට එන්න පුළුවන්කම තිබුණේ රටේ හිටිය රජවරු ඇතුළු බොහෝ දෙනෙක් මේකට අනුග්‍රහ කළා. රජවරු ඇතැම් විට රාජ්‍යයේම ශ්‍රී ලංකා රාජ්‍යෙම තුන් පාරක් මේ ස්වාමීන් වහන්සේලාට පූජා කළා. ශාසනයට පූජා කළා මේ ධර්ම ඉදිරියට ඇගෙන යනට. ඒ විතරක් නෙමෙයි සමහර ඇමතිවරු ලංකාවේ හිටිය අරිට රජ ඇමති ඇතුළු බොහෝ අය පැවිදි වෙලා මේ ශාසනයට දීර්ඝජීවී දුන්නා. ඒ වගේම දරුවෝ ඇති කරන අම්මලා තමන්ට දරුවේ කුසේ පිළිසඳ ගන්න කලින්ම ප්‍රාර්ථනාවක් කළා. අනේ මට පින්වන්ත දරුවෙක් ලැබෙන ශාසනයට පූජා කරන්න කියලා. දරුවා ලැබුණාට පස්සේ ශාසනය පූජා කරන්න හිතුවේ නැහැ. දරුවා කුසේ පිළිසඳ ගන්න කලින්ම ප්‍රාර්ථනා කළා, අනේ මට පින්වන්ත දරුවෙක් ලැබෙන්න, ඒ දරුවා මම ශාසනයට පූජා කරනවා කියලා. අන්න එවැනි දරුවන්ගෙන් සැදුණලත් මේ ශාසනය තමයි පිනතුණි මේ ධර්මයේ ඉදිරියට නැගෙන ආවේ. ඉතින් ඒ රැගෙනවිලා අද වර්තමානයේ අපේ අතට මේක දීලා තියෙනවා. එනිසා වර්තමානයේ ඉන්න අය හැටියට පින්නතුනි අපේ ප්‍රධානතම වගකීම වෙන්නට ඕන බුදුදහමේ ඊටාම වැදගත් කරුණු ටික ඊටාම නිවැරදිව අනුපිළිවෙලින් තේරුම් ගැනීම. එක පළවෙනි කාරණයකට කියනවා පරයාපී ශාසනය කියලා. දෙවෙනි කාරණය තමයි ඒක මුලින්ම ඉගෙන ගන්නට ඕන. ඒ ඉගෙනගත්තු එක ප්‍රතිපත්ති ශාසනයේ විදියට තමන් තව දුරටත් මේක පිළිවෙතින් පුරන්නට ඕන. දහමෙහි මූලික කරුණු ගත්තොත් පින්නතුනි දහමේ හුඟා කරුණු තිබ්බට මේ සියන් ලක්ම දාන සීල භාවනා කියන ත්‍රිවිධ කුසල් වලට යොමු කරන්න පුළුවන්. මූලික පදනම මේක. අන්න ඒ ප්‍රතිපදාව ටිකෙන් ටික ගැඹුරට ගිහිලා අවසානයේහි ප්‍රතිවේදේ ලබන්නට ඕන. ඒ ප්‍රතිවේදේ කියන්නේ මොකද්ද? ජීවිත අවබෝධය අවසාන වශයෙන් ගත්තොත් මේ ස්කන්ධ පංචකයේ සමුදේ වේ දැකීම සම්පූර්ණ ජීවිත අත්දැකීම බවට පත් කර ගන්නට ඕන. අන්න ඒ දහම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ගමන් තමන්ගේ gedara ඉන්න දරුවෝ ටික ඥාතීන් ටික හැකිතාක් දුරට මේ දහමට නැඹුරු කරන්නට ඕන. මෙන්න මේක අපේ දෙමව්පියන්ගේ වර්තමානයේ පසුගිය සියවස් ගාන තුලදීම ශ්‍රී ලංකාවයගෙන් නිසලස වුණේ නැහැ. දෙමව්පියන්ගෙන් මේ ආභාෂය ලැබුණේ. මේක ලැබෙන නම් පළවෙනි පියවර තමයි gederi ඉන්න වැඩිහිටියන් ආදර්ශයෙන්ම මේක දරුවන්ට පෙන්වන්නට ඕන. ඒ අම්මා තාත්තගේ වැඩිහිටියන්ගේ හිතේ තියෙන ලෝභ ද්වේෂ මොහොතකින් ටික අඩු වෙනවා දරුවන්ට පෙන්වන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි දරුවන්ට මේ ධර්මය ගැන විශ්වාසනීයත්වයක් එන්නේ. මමත් පන්සල් යනවා, ඔයත් පන්සල් යන්නේ කියලා බලගලට හරියන්නේ නැහැ. දරුවෝ ප්‍රශ්න කරන ඉස්සර වගේ නෙවෙයි. කොහොම අම්මා සිල් ගත්තට, තාත්තා සිල් ගත්තට, තාම කේන්ති යනෝනේ. තාම ලෝභයිනේ. කියලා දරුවෝ දෙමාපියන් ඇවිල දෙක් කරනවා. එහෙම වෙන්න බෑ පින්නතුනි. ඒ දෙමාපියන්ගේ ළඟ ඒ ගුණධම් ජීවිතය තුළින් පේන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි ඒ දරුවන්ට ඒක ආදර්ශයක්, ඒක ධෛර්යයක් වෙන්නේ. අනිත් කාරණේ තමයි පින්නතුනි, බුදුදහම කියලා නොකියුවත් තමන් ඇසුරු කරන කොයි ජාතික කෙනෙක් වෙන්න පුළුවන්, කොමන භාෂාවක් කතා කරන කෙනෙකුට හරි ඔබ යම් කෙසේ කෙනෙක් ළඟින් ඇසුරු කරනවා නම් ඒ කෙනා දන් දෙන්න යොමු කරන්නට ඕන. ඒ අය පන්සිල් රැකවන්න යොමු කරන්නට ඕන. ඒ අයට මෛත්‍රී භාවනා වඩන්නට ඒ අය උනන්දු කරවන්නට ඕන. නිකන් බැරි නම් සල්ලි දීලා හරි කරන්න. ඔබ එක්කෙනෙක් විදියට තවත් මිනිස්සෙක් ඒ යහපත් මගට ගන්නට ඕන. ඒක පින්නතුණු වර්තමානයේ ඉතාම අවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන ලෝකේ. ලෝකේ බොහෝ දෙනෙක් බියෙන් තැති ගැනීමෙන් ඉන්න කාලයක්. බය වෛරයෙන් ඉන්න කාලයක්. බුදුහාමර දේශනා කළා පංච බය වේර කියලා. බය සහ වෛරය ගෙන දෙන කාරණා පහක් තියෙනවා. ඒ තමයි මේ පංච සීලය කඩවීම. අන්නේ බය වෛර ගෙන දෙන කාරණා පහෙන් දුර වෙන්න නම් එක අතකින් පංච සීල රකින්නට ඕන, අනිත් පැත්තෙන් පටිසම්පාදයේ තේරුම් අරගෙන දුක නිදහස් වීමේ මාර්ගයේ වැඩපල කරන්නට ඕන. මෙන්න මේ දෙකෙන් විතරයි පිනතුනි ලෝකෙට සැනසීමක් තියෙන්නේ. ඒෙන් බහැර කිසිම දෙයකින් වර්තමානයේ සැනසීමක් නැහැ. අන්නේ මගේ හිතියොත් තමයි ඔබට අදෘශ්‍යමාන දෙවියන්ගෙන් සත්වයන්ගෙන් ඔබට උපකාර ගන්න පුළුවන්කමක් තියෙන්නේ මේ ධර්මාගයේ ඔබ හිටියොත්. නැත්නම් ඔබ උපතින් බෞද්ධ වුණාට විතරක් මේක කරන්න බෑ. ඒ අදෘශ්‍යමාන දෙවියන්ට හරි ඔබට උදව්වක් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඔබ පංචශීලය රකින්න කෙනෙක් වෙන්නට ඕන. මෛත්‍රී වඩන කෙනෙක් වෙන්නට ඕන. ධර්ම ගැන විශ්වාසය තියෙන කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම සම්මිය දෘෂ්ටි දෙවියන්ට පින් දෙන කෙනෙක් වෙන්නට ඕන ඔබ. අන්න එහෙම වුණොත් තමයි ඔබට ඔබටත් මේ ධර්මෙන් ආවාසය ලැබිලා තවත් බොහෝ දෙනෙක් ඉදිරියට ගෙන යන්නටත් මේක පුළුවන්කම තියෙන්නේ. මේ බය වෛරය කියන එක පිනුතුණි වර්තමානයේ හිතන්නේ පා ශ්‍රී ලංකාවට විතරේ කියලා. මේ බය වෛරය දෙක ශ්‍රී ලංකාවට විතරක් ලැබෙච්ච දෙයක් කියලා හිතන්නේ පායි. මේ වගේ බටේර රටවලුත් ඒ බයෙන් ඉන්නේ. ප්‍රංශය ගත්තොත් යුරෝපයේ ප්‍රංශයේ මේ බයෙන් ඉන්නේ. එංගලන්තයේ ලන්ඩන් නුවරට ගියොත් ප්‍රධාන ස්ථාන පාර්ලිමේන්තුව, ඒ වගේම අගමැති මන්දිරයේ මේ ස්ථානට ඔබ ගියොත් දැකි දාලා තියෙන බැරියල් ටික කොහොමද කියලා. කොයි වෙලේ කෙනෙක් කැවිලි විනාශයක් කරාද කියලා බයෙන් තැතිගැනීමේ ලෝකෙමි. මෙන්න මෙවැනි ලෝකෙට පින්නතුනි මේ බුදුදහමේ තියෙන සංකල්ප වලින් හැරෙන්නට, මේ ප්‍රතිපදාවෙන් හැරෙන්නට වෙන කිසිම දෙයකින් එයින් මෙහා සැනසීමක් නැහැ. ඒ නිසා ඔබ තව දවසක් හරි ලෝකයට, ලෝකේ මානව වර්ගයාගේ පැවැත්ම ඔබ බලාපොරොත්තු වෙනවා නම්, සිංහල බෞද්ධයන්ගේ විතරක් නෙවෙයි මුළු මානව වර්ගයාගේම යහපත ඔබ බලාපොරොත්තු වෙන්නට ඕන. ඒ බලාපොරොත්තු වෙනවා නම් ඔබට ලැබෙන්න තියෙන ඉහළම සැනසීම තමයි මෙන්න මේ බුදුදහමෙන් ලබා ගන්න තියෙන ආවාසය. ඒ නිසා හැකිතාක දුරට පරිත්‍යාගශීලී වෙන්න, හැකිතාක දුරට සිල්වත් වෙන්න, හැකිතාක දුරට මෛත්‍රී වඩන්න. මේ ඇති කරගන්නා වූ ශක්තියෙන් ඔබට සැනසීමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් අයටත් ඔබ නිසා සැනසීමක්. ඒ වගේම මේ දහම පිළිපදින අනිත් අයගෙනුත් කිසි කෙනෙකුට බයක් නැහැ. අද බලන්න පින්නතුනි මිත්‍යා දෘෂ්ටික ආගමේ සාලෝකේ වෙලා තියෙන දේ. ඔබ කොච්චර වාසනාවන්තද? ඔබ සම්මා දෘෂ්ටියෙන් යුක්ත පවුලක ඉපදිච්ච එක බලන්න කොච්චර වාසනාවන්තද කියලා. බැරි වෙලාවත් ඔබ යම් කිසි පවුලක ඉපදුනා නම් ඔබේ ආගම හැර වෙනත් කෙනෙක්, වෙනත් ආගමක කෙනෙක් ඉන්නවා නම් එයා මරණයෙන් පස්සේ අපායට යන්නේ. එයා ඒ අපායෙන් යෑම ගලවන්න නම් එයාගේ බෙල්ල සියුම් ආයුධයකින් කපන්න ඕන කරුණාවෙන්. ඒක තමයි යාට කරන ලොකුම උපකාරය කියලා කියන ආගමක ඔබ ඉපදුනා නම් මොකද වෙන්නේ? ඔබේ මතය වෙනස් කරගන්නවද? ඔබට මතය වෙනස් කරගන්න බැරි වෙනවා ඒකයි. මෙහෙම දහමක් කියන ආගම්වල සමහර අය පිනතුනි තමන්ගේ අම්මා කියන පුතියෝක කරන්න එපා වැරදි කියලා. මොකද කරන්නේ අම්මට? අම්මට කරන දේ ඔබ දන්නවා. පසුගිය දවස්වල වගේ සිද්ධීන් තියෙනවා. අම්මා කියන දේවත් අහන්නේ. අම්මගේ ජීවිතයට හානි කරනවා. ඒ තරම් මිත්‍යා දෘෂ්ටියකින් වෙරිසාගම් ලෝකේ තියෙනවා. ඉතින් එවැනි ආගම් අතුරින් බලන්න ඔබ මේ බේරිලා හරියට මැණික් පතලක හරියට දියමන්ති ටිකක් වගේ ඔබ කොච්චර වාසනාවන්තද මෙතන මේ බේරිලේම ගැන. එහෙම තමන්ගේ ආගමට විරුද්ධය මරණ ලෝකෙක ඔබට ඔබව කෙනෙක් ඝාතනය කරන්න ආවත් ඒ කෙනාටත් මෛත්‍රිය වඩන ඒ කෙනා තනිය සුගතිගාමි වෙන්න කියන ආගමක නේද ඔබ ඉන්නේ. ඔබ දන්නවා පහුගිය කාලේ ශ්‍රී ලංකාවේදී සිදුවීම් වලදී ඒ මරහගෙන මැරිච්ච අය ගැන හාඳුරෝ කොහොමද කිව්වේ? අනේ මේ මිනිස්සෙට ඊළඟ ආත්මේ වා සම්මාදිටිය ලැබෙන්න ඊළඟ ආත්ම භාවයේ මේ මිනිස්සෙ සුගතිගාමි වෙන්න මේ වගේ වැරදි දෘෂ්ටි වලින් මිදෙච්ච තැනක ඊළඟ ආත්ම භාවයේ මේ මිනිස්ස ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපි ඒ මිනිස්සයටවත් අහිතම් ප්‍රාර්ථනා කරන්නේ නැහැ පින්නතුනි. බලන්න මේ වගේ ආදර්ශවත් ධර්මයක් තව ලෝකයේ තියෙද කියලා ඔබට හිතන්න පුළුවන්ද? ඉතින් මෙන්න මෙවැනි වටිනා ධර්මක පහස ලැබුව ඔබ පින්නතුනි වාස් වාසනාවන්තයි. ඒක දෙවරක් හිතන දෙයක් නෙවෙයි. ඒ වාසනාවන්ත බව ඔබ දිනපතාම හිතන්න. ඔබට මේක නිකන් ලැබිච්ච දෙයක් නෙවෙයි. සසර හුඟා පින්දහම් කළා. සුගතිය ලැබෙන විතරක් නෙවෙයි. ඒ සුගතිය ලැබිච්ච වෙලාවේදී අනේ මම සම්්‍යක් දෘෂ්ටික පවුලක ඉපදෙන්න. හොඳ බණදහම් මහානට අවස්ථාව ලැබෙන පවුලක ඉපදෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් හරි දශමයක් හරි වෙනස් වුණා නම් මොකද වෙන්නේ? ඔබ ඉපදෙන රට ගැන ඔබට හිතා ගන්න පුළුවන්. ඔබ බොහෝ ධනවත් කෙනෙක් වෙන්න තිබුණා දැමෙට. ලස්සන රූප සම්පන්නිය තියෙන කෙනෙක් වෙන්න තිබුණා. නමුත් ඔබ වැරදි මතවාදයක සහිත පරිසරයක ඉපදුණා නම් ඔබ දැමෙටක ජීවිත කාලම වෙනස් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් මත පින්නතුනි අද ලෝකයේ බොහෝ දෙනා බුදුදහම හොයාගෙන යන කාලයක්. අන්නේ බුදුදහමෙහි එන ප්‍රධාන කරුණු කීපයක් අද අප මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමීමත් සමගම ලංකාවේ සිදුවෙච්ච වෙනස්කම් පිළිබඳව මේ තියෙන ඔබට දීපු අත්පත්‍රිකාවේ විස්තර ටිකක් තියෙනවා. ඔබ ඒක කියව ගන්න. පසුව අපිත් පිටින් පිට ඉඳ ලැබෙන විදියට ඒ කරුණු සරල කරුණු නිසා ඒ වහුඟක්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබට ඒක කියව ගන්න පුළුවන්. ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි මේ බුදුදහමේ තියෙන අනුපූර ප්‍රතිපදාව ක්‍රමානුකූලව විස්තර කරන. බුදුරජාණන් වහන්සේ පහරා දසුරෙන් දියට වරක් දේශනා කළා. උන්වහන්සේගේ මේ ශාසනයෙහි ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් සිත්තලවා වාසය කරනවා. බොහොම සතුටෙන් කැමැත්තෙන් වාසය කරනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇයි මේ ධහමට මේ තරම් සිත්තලවා වාසය කරන්නේ කියලා. ඇයි මේ ධහමට කැමති කියලා බුදුහාඳුර කරුණ දේශනා කළා. ඒ දේශනා කරද්දී පින්නතුනේ බුදුහාඳුර සඳහන් කරනවා අසුරයන් මොහොතට සිත්තලවා වාසය කරන්නේ මොහොත ටිකෙන් ටික ගැඹුරට යන නිසා. මොහොත එකපාර ගැඹුරු වෙන්නේ නැහැ. වෙරළේ පටන් ටිකෙන් ටික තමයි මොහොත ගැඹුරට යන්නේ. අන්න ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයත්. නාහම් බික්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා සඳහන් කරනවා. ආරම්භයේදීම එකපාරම ප්‍රඥා මා දේශනා කරන්නේ නැහැ කියලා. මේක ටිකෙන් ටික ගැඹුරට යන්නේ. සමහර බාහ්‍ය දාරුචීරිය වගේ ඇයට, සාරිපුත්ත හාමුදුරුව වගේ ඇයට, පුකුසාති වගේ ඇයට ඍජුවම ප්‍රඥාම දේශනා කර අවස්ථාවක් තියෙනවා. නැත්තේ නේ. නමුත් බුදුදහමේ තියෙන සාමාන්‍ය ප්‍රතිපදාව තමයි ටිකෙන් ටික දාන කතා, සීල කතා, සංඝ කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකීලේසං ආදී වශයෙන් ටිකෙන් ටික ගැඹුරට යන විදියට. දානියානිසංස, සීලයානිසංස, ස්වර්ගයේ පිළිබඳව කතා, කාමයන්ගේ ආදීනව, කෙලෙස්වල ස්වභාවය, නෙක්ඛම්යානිසංස, මෙන්න මේ වගේ දේශනාවලින් ටිකෙන් ටික හිත සංසම් වෙනකොට, හිත මෘදු වෙනකොට ඊළඟට බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. මේක තමයි ධහමේ තියෙන ස්වභාවය. ඉතින් මෙන්න මේ ධහම ගත්තොත් පින්නතුනි මේ ධහමේ මුලින් ඉඳන්ම යන්නේ දාන සීල භාවනා කියන මෙන්න මේ පදනම. පින්නතුන් හුඟා කල්පනාවෙන් ඉන්න දැන් මේක සරල දැනගින් තමයි පටන් ගන්නෙ. හැබැයි දිගටම සරල වෙන්නේ නැහැ. නිඳ ගියොත් මගදී අත්හැරෙයි. හොඳ අවදින් හිටියොත් තමයි තේරෙන්නේ. පින්නතුනි, ඊටාම සරල දේ මේක පටන් ගන්න. මොකද සරලම දේ කියන්නේ දානෙ. දානෙ හිතන්නේ අපි මේ හාමුදුරන්ට ලොකු දානයක් දෙන එකේ කියලා. එහෙම නෙවෙයි. තමන් ගෙදරදී තමන් කෑම කන ඉඳුළු භාජනය සෝදලා අන්නේ භාජනයේ සෝදලා දානේ ඉඳුළු ටික හරි කොහේ හරි ගිහිල්ලා වතුර බටයක් දිගේ හරි කමන්නේ ගිහිල්ලා කානුවක් දිගේ හරි ගිහිල්ලා මේක සතෙකුට ආහාර වේවා කියන හැඟීමෙන් ඔබේ භාජනය හොදන්න. එතන ඉඳන් තමයි මේ දානය පටන් ගන්න. එතනින් පටන් අරන් ඊට පස්සේ කොහොමද? ඊට පස්සේ ටිකෙන් ටික ගෙදරින සුරතල් සතුන්ට කෑම දෙයි, දරුවන්ට කෑම දෙනවා, ගෙදරින වයසක අම්මා තාත්තට දාන දෙනවා, ගෙදරට දුප්පත් කෙනෙක් අහම දාන දෙනවා, මග තොටි යද්දී හමු වෙන දුප්පත් කෙනෙක් හමුනොත් දානයක් දෙනවා. ඔහොම ඔහොම ගිහිල්ලා ඊට පස්සේ සාංගික දාන මට්ටමටම යනවා. ගෙදර බුද්ධ පූජා කියන්න පුළුවන්. තමන්ට සාංගික දානයක් දෙන්න බැරි වුණත් ස්වාමීන් වහන්සේලා දෙන්න වෙනත් කෙනෙක් දෙන දානයකට තමන්ට සම්බන්ධ වෙන්න හරි පුළුවන්. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුණ ඊළඟට තවත් කෙනෙකුට කරන්න පුළුවන් ලොකු දානයක් දෙන්න පුළුවන්. විශේෂ දානයක් වෙනෙම බුදු දහමේ. ඒ මොකද්ද? දැන් අපේ ලංකාවේ අතීතයේ අම්මල තාත්තල කරපු දානෙ. ඒ මොකද්ද? තමන්ගේ දරුවෙක් සාසනයට පූජ කිරීම. මෙන්න මේ මට්ටමට පින්නතුණ ඔබේ හිත මේ තත්ත්වයට පත් වුණා කියන්නේ මේක ලොකු පරිවර්තනයක් ජීවිතේ. ඔබ අද හාමුදුරුවෝ ගැන හිතන විදිය සම්පූර්ණ වෙනස් වෙනවා ඊට පස්සේ. දැනුත් මේ අපේ අපි දන්නවා මෙතන ඉන්න පින්නතුන්ම බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් හාමුදුරුවෝ ගැන දරුවෝන් දරුසෙනියන් හිතනවා ඉන්නවා. ඒක හොඳ ලක්ෂණයක්. නමුත් පින්නතුනි තමන්ගේම දරුවෙක් ශාසනයට පූජා කරන මානසිකත්වයේ අම්මා තාත්තා කෙනෙකුට එනවයි කියන්නේ. ඒක තමන්ගේ විශාල මානසික පරිවර්තනයක්. ඒ දරුවා අත්හරින විතරක් නෙවෙයි ඒ ශාසනය ගැන කොයිතරම් මමයනය කරනවද? මෙන්න මෙතෙන්ට එන කම්ම පින්නතුනි එදා දඹදිව විහාරස්ථාන 84,000ක් ඉදි කළා. එකම දවසකදී පූජා කරපු ධර්මාශෝක අධිරාජ්‍යයටවත් දරුවෙක් ශාසන පූජා කිරීමෙන් ලැබෙන ශාසන ගුරුමේ ලැබුණේ නැහැ. තුන්වෙනි ධර්ම සංගායනාව කළා. රෝගේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. විහාරස්ථාන 84,000ක් මුළු දඹදිව පුරාම ඉදි කළ විවෘත කළා. රජතුමා රහතන් වහන්සේලෙන් යහුව ස්වාමීන් දැන් මාට ශාසන ගුරුමයක් තියෙද කියලා. සායනාසය කියලා කිව්ව නෑ ඔබට එහෙම ශාසන ගුරුමයක් තාම නෑ කියලා. ඔබට ශාසන ගුරුමයක් හැබැයිසම ලැබෙන නම් ඔබේ දරුවෙක් මහාන කරන්න ඕන කියලා. පින්නතුනි මෙතෙන්ට එන කම්ම නියම ශාසන ගුරුමයක් ඇත්තරම ලැබෙන්නේ නෑ. එහෙම හැමදෙනාටම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේක ඔබ දැනගෙන හරි ඉන්නට ඕන. මේ මට්ටමට කෙනෙක් ගෙනවයි කියලා කියන්නේ ඕනම දෙයක් ශාසනයෙන් ඔහු පූජා කරන්න සූදානම්. ඕටයි කරන්න බැරි දෙයක් නැහැ. තමන්ට ලැබෙන එකම දරුවා ශාසනයට පූජා කරන්න පුළුවන් නම් කෙනෙකුට ආයතන වෙන මොකද කරන්න බැරිනේ. එතනත්තා ශාසනයෙහි ජීවය දෙන්න අනිත් සියලුම දේවල් ඔහු විසින් කරනවා. ඇයි එහෙම කරන්නේ? එකාතකින් තමන්ට ලැබෙන ඉහළම කුසලය තමයි මේ දහම තුළ ඉන්න එක. ධර්මය වෙනුවෙන් කරන පරිත්‍යාගය තමයි සවනානුත්තරිය කියලා තියෙනවා. අනුත්තරිය සූත්‍රයේදී දැක්වෙනවා අහන දේවල් වලින් උතුම්ම දේ මේ ධර්මය ඇසීම. ඒ වගේම යම් කෙනෙකුට උපස්ථාන කරනවා පාරිචර්යානුත්තරයේ විදියට උපස්ථාන කරන අයගෙන් උතුම්ම අයත් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවමයි. එනිසා ශ්‍රද්ධාව ලාභානුත්තරියක් තියෙනවා නම් ලැබෙන දේවල් වලින් උතුම්ම දෙයක් තියෙනවා නම් ඒත් මේ ශ්‍රද්ධා ප්‍රතිලාභයමයි. එනිසා පින්නතුනි තමන්ගේ ජීවිතය යන්නේ මේ තෙරුවනත් එක්ක ඊට පස්සේ. හැබැයි එකෙන් කියන්නේ අර අන්ධ භක්තිය කියලා නෙමෙයි මේ කියන්නේ. බොහොම අවබෝධාත්මක දිනුවක් කරා මේ යන්නේ. ඔහු නිතරම ධර්මයේ හොඳම ධර්ම කරුණු අහලා දැනගෙන ඒ ධර්ම කරුණුත් එක්කම මේ ඉදිරියට යන්නේ. අන්න ඒ අවබෝධය තුළ දෙපින්නතුනි ඒකාතකින් ඒ තැනැත්තාට යහපතක් මානසික සුවයක් ඒ වගේම ඔහු ඇසුරු කරන ඇට මේ සැනසීම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ බුදු දහමෙන් ආභාෂය ලබාගත්තු කෙනා තමයි ලෝකේ වැඩිම පිරිසකට යහපත කරන්න ඕන කියන දේ හිතන්නේ. දැන් ඔබත් ඇතමිට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් සමහර විට. නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ හොඳ ලිපිකරුවෙක් වෙන්න පුළුවන්, ගණක අධිකාරිවරයෙක් වෙන්න පුළුවන්. ඔබට ඒ තුනුත් යම් සේවයක් කරන්න පුළුවන්. නමුත් පින්තුනි ධර්මයේ ඉතුරු කළා ඒ ධර්මයෙන් කරන උපකාරය තමයි ලෝකයට කරන වැඩිම උපකාරය වෙන්නේ. ඔබ ධර්මයේ හරියට දන්නවා නම් දිනපතාම ලෝකයේ වැඩිම පිරිසකට යහපත කරන කෙනා ඔබ වෙනවා. දිනකට විනාඩි 5ක් හරි ලෝකයේ ඉන්න සියලුම සත්‍යයන් අරමුණු කරගෙන තමන් ඉන්න නිවසේ ඉඳන් තමන්ගේ සිටි එක, කවුන්ටිය, ස්ටේට් එක, රට, කොන්ටිනන්ට් එක, Earth එක, solar system එක, galaxy, universe එක දක්වාම ලෝකයේ ඉන්න සියලුම සත්‍යයන්ට ඔබ මෛත්‍රී වඩන කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දහම ලෝකේ වැඩි පිරිසකට දෙන්නට සම්බදානං ධම්මදානං ජිනාති කියපු විදියට ධර්මයට කරන්න පුළුවන් උදව් ඔබ කරන ධම පැත්තෙන්. සමහර අය පිනුත් මේක වර්තමානි කරනවා. ඇතැමිට හොඳ රැකියා කළා අවුරුදු 5ක් 10ක් වැඩ කරලා ඊයෙ ලොකු මුදලක් ඉතුරු කරලා ජීවත් වෙන්න අනිත් ජීවිත කාලයම සාසනයෙන් කැප කරන්න ඉන්නවා. ඇතැමිට ධනයක් උපයලා තමන්ගේ අම්මා තාත්තා සඳහා යොමු කරලා තමන් මහාන වෙලා සාසනය රකින්න ඉන්නවා. ඇයි මේකෙන් කරන යහපත තමයි පිනතුනි වැඩිම යහපතක් බවට ලෝකෙට යන්නේ. ඒතර මේ ධම්මගේ ආරම්භය අර ඊටාම කුඩා සතෙකුට බත් ඇටයක් දීම ඉඳන් පටන් අරන්. තමන්ගේ දරුවා සාසනය පූජා කරන මානසිකත්වයට ඇවිල්ලා එතනින් එහාටත් ගිහිල්ලා ධර්ම දාණයෙන් ලෝකයට අනුග්‍රහ කරන මට්ටමට එනවා. මේ දාණයෙන් යන දුර ප්‍රමාණය. සීලය කොහමද යන්නේ? සීලයත් ඊටාම සරල දෙයින්දන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. දැන් මේ හැම කරුණාවක්ම ඊටාම අනුපිළිවෙලින් සඳහන් කරන්නේ මේ හැම වාක්‍යයකින්ම ඔබට ඉගෙන ගන්න දේවල් තියෙනවා කල්පනාවෙන් හිටියොත්. සීලයත් එහෙමයි පිනතුනි. සීලය කොතනින්ද පටන් ගන්නෙ? පංචශීලයේ තමයි මූලික නිත්‍ය සීලය. ඊටත් කලින් තැනක් යනවා. අපි සාමාන්‍ය කතා කරනකොට කියන්නේ කට පරිස්සම් කරන් ඉන්නේ කියලා. කට පරිස්සම් කරන් ඉන්නේ කියලා. ඒ කියන්නේ වචනය සංවර කරගන්න ඕනේ ඉස්සෙල්ලා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලින් පස්සේ ඊළඟට යන්නේ කොහටද? සම්මා වාචා සම්මා කම්මන්තේන පස්සේ. කායික සිදුවෙන ප්‍රාණඝාතය, කාමවරද හැසිරීම, සොරකම් කිරීමට කලින් යාගේ සංවර වෙන වචනේ. ඒ වචනේ ප්‍රබලයි ඊටත්වන. ඒ නිසා පිනොතේ මුලින්ම කටපරස්සම් කිරීමෙන් පටන් ගන්නවා. ඊට පස්සේ තමන්ගේ කායික දේවල් පාලනය කර ගන්නට ඕන. එතනින් යන එක ටිකෙන් ටික පංචශීලයේ එකක් නම් රකින්න පුළුවන් මුලදී එකක් ආරක්ෂා කරගන්න. මුලින්ම පටන් ගන්න මොකෙන්ද? ඔව් පානති පාදා තමයි ඇත්තෙන්ම මුලින් තියෙන්නේ. නමුත් ඒනුත් ප්‍රබලම වන්නේ මේ පහිනුත් පින්නතුනි. බෝධිසත්වරයෙක්වත් කවදාවත් බෝධිසත්වරින්ගෙන් අතකින්වත් නොවන දෙයක් තමයි බොරු කීම. බොරු කීමෙන් වැළකීමෙන් තමයි පටන් ගන්න. තමන්ගේ මට්ටමට තමන්ට පටන් ගන්න පුළුවන් ඕනම ස්ථානයකින්. පින්නතුනි මෙතනින් පටන් ගන්න එක ටිකෙන් ටික ඊට පස්සේ සොරකම් කිරීමෙන් වැළකෙනවා. ඊට පස්සේ ප්‍රාණඝාතයෙන්, බොරු කීමෙන් ආදී, මත්පැනින් ආදී මේ දේවල් වලින් ටිකෙන් ටික වළකිනවා. ඔබට අද දවසේ එකක් නම් රකින්න පුළුවන් ඒක රකින්න හොඳට. ඒක රැකලා තමන් රකින්න සීලානුසුතිය ගැන හිතන්න, භාවනාවක් විදිහට පඩන්න. ඒක ටිකෙන් ටික ඉදිරියට යන්න පින්නතුනි. ගිහිල්ලා ඔබ සත්ව ඝාතනයේ මට්ටමට පින්නතුනි. ඔබ ගහක් කොළක් හදන්න, එළවලුවක් පළතුරක් වගා කරන්න යනකොටවත් සතෙකුට හානියක් නොකරන මට්ටමට එනවා. අද වර්තමානයේ අපි බොහෝ විට සාකච්ඡා කරන්නේ සත්ව ඝාතනය පිළිබඳව. සත්ව ඝාතනයෙන් වන හානිය, සතුට වෙන හානිය ගැන. නමුත් පින්නතුනි ඊට නොදෙවෙන විදියට ආහාර වර්ග, අපි වෙජිටේරියන් කියන විදිය ආහාර වර්ග ගන්නත් ඒ වගේම සතුන්ට හානි කරනවා. ඒ විතරක් නෙමෙයි බෙහෙත් ජාති නිෂ්පාදනය කරන්න ගිහිල්ලා කරන දේවල්. ඒ වගේම වෙන ලෝකෙට වෙන හානි අතුරු ආබාධ වලින්. අනිත් පැත්තෙන් ශබ්දයෙන් වෙන හානි. ඒ වගේම වර්තමානයේ පින්නතුනි ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය තමයි නැස්තික ප්‍රහාරයකින් ලෝකෙට වෙන හානි. ඒක පින්නතුනි හිතන්නේ මේ සතෙක් මරන වගේ සරල දෙයක් කියලා. එක විට මිලියන ගණන්, කෝටි ගණන් සත්‍යයන් දේපලට කිසිම හානියක් නොවි. දේපල හැම තිබෙද්දී සමහර අනාගතයේ කියනවා පින්නතුනි තවරුදු 25 30 යද්දී මුළු මැද පෙරදිගටම මුළු යුරෝපයටම වෙන හානිය ගැන. ඒ වෙන්නේ සාමාන්‍යයෙන් අවිවාද වලින් ගහගෙන නෙවෙයි පින්නතුනි. දේපාලට මුකුත් හානියක් වෙන්නේ නැහැ. ජීවිත හානිය වෙන්නේ. නැස්තික ප්‍රහාර කියන්නේ. මෙන්න මේ හැම දෙයකටම අපි එක තැනකින් ගත්තොත් බුදුදහමේ තියෙන ලෝකයේ ප්‍රශ්න වලට විසඳුම් කෑලි කෑලි වලින් දෙන විසඳුමක් නෙවෙයි බුදුදහම. බුදුදහමේ යන්නේ සම්මා දිට්ඨිය පදනමයි. අපි කෑල්ලක් විතරක් අරගෙන ප්‍රශ්නයක් කතා කරන්න ගියොත් හරියට බටහිර ක්‍රමයට වෛද්‍ය ප්‍රතිකාරයක් දෙනවා වගේ වැඩක්. එක ලෙඩක් සුව වෙනකොට තවත් අතුරු ආබාධයකට ගිහිල්ලා. බුදුදහමෙන් දෙන විසඳුම මෙහෙම නෙවෙයි පිනතුනි. බුදුදහමෙන් දෙන විසඳුම හරියට සිංහල වෙදකම වගේ. සිංහල වෙදකමෙන් එක රෝගයකට ප්‍රතිකාර කරනකොට තියෙන අනිත් ලෙඩ සුව වෙනවා. ඒක තමයි සිංහල වෛද්‍ය ක්‍රමයේ ස්වභාවය. ඒ නිසා බුදුදහමෙන් සම්මා දිට්ඨිය ඇති කරලා ඒක එකwidehatකේ මෛත්‍රියත් අනිත් පැත්තේ ප්‍රඥාවත් තුල ලෝකයා අපි පිහිටවන්නට උත්සාහ කරොතින් අන්න එහෙම දිනන සත්‍යයන් සත්ව ඝාතනයට උදව් කරන්නේත් නැහැ. ඒ වගේම ආහාර පාන නිෂ්පාදනය කිරීමේදීවත් සතුන් හානියක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ආහාර පාන කල් තියාගන්න පිනතුණිය අද සදන බෙහෙත් වලින් විශාල ලෙස මිනිස් ජීවිතවලට හානි වෙනවා. ඒව කරන්නේත් නැහැ කියන. බෙහෙත්යේ නිෂ්පාදනය කිරීමෙන් කරන්නේත් නැහැ. අවියවද නිෂ්පාදනය කිරීමෙන් කරන්නේත් නැහැ. ඒ වගේම න්‍යෂ්ටික දේවල්ට අවියවද වලට දායක වෙන්නේත් නැහැ ඔහු. බලන්න පින්නොතුනේ මෙන්න මේ ඔස්සේ පුළුල් දැක්මකින් ලෝකෙට ගියොතින් ඒ කෙනා ඉන්න හැම ශේත්‍රයකින්ම ඔහුගේ ලෝකෙට හානියක් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ සියලුම මගින් යන කෙනා අපි කියන්නේ හරියට සිංහලෙන් කියන තිරසාර සංවර්ධනය කියලා. ඒ තිරසාර කියන වචනේට ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? සයන්නෙන් එන වචනයක් තියෙනවනේ. ඈ සබ්ස්ටෙන්ෂනල් ඩෙවලොප්මන්ට් වගේ වචන යන්නේ. ඔව්. මෙන්න මේක තමයි තිරසාර සංවර්ධනය කියන්නේ මේක. බුදුදහමෙන් හදන මිනිසයා එක පැත්තකින් සත්ව ඝාතනය කරන්නේ නැහැ. තමන්ට මස් මාළවනව කරන්න. අනිත් පැත්තෙන් ඔහු තමන්ගේ වගා කරන්න ගිහිලා සතුන් හානි කරන්නේත් නැහැ. අනිත් පැත්තෙන් තමන් ලබන අස්වැන්න කල් තියාගන්න ගිහිල්ලා විස જાති දාලා මිනිසුන් හානි කරන්නේත් නැහැ. අනිත් පැත්තෙන් අවියවද නිස්පාදණයට මිනිස් හානියට කරන දේවල් උදව් කරන්නේත් නැහැ. වස්ස විස සඳහා ඔහු උදව් කරන්නේත් නැහැ. මේ හැම දෙයකින්ම මිදිච්ච මානව දයාවෙන් පිරිකෙනෙක් බවට පත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? බුදුදහමේ සියලුම ඉගැන්වීම් පින්නතුනේ ස්තම්භ දෙකක් පිලර්ස් දෙකක් මත කොටු වෙනවා. මොනවද ඒ දෙක? එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් ප්‍රඥාව. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා ඒ තැනත්තා නිතිපතාම මෛත්‍රිය වඩන කෙනෙක් වෙනවා. ඒ මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රියේ ඉහළම කන්සෙප්ට් එක මොකද්ද? මාතහ යතහ යම් බුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. තමන්ට මුණ ගැහෙන, ඇසට දකින, කනට ඇහෙන කුමන හෝ ඉන්ද්‍රියකින් තමන් ඇසුරු කරන පුද්ගලෙක් ඉන්නවා නම් ඒ හැම දෙනෙක් ගැන හිතන්නේ කොහොමද? තමන්ගෙම තමන්ට ඉන්න එකම දරුවා දිහා බලන විදිහෙන් තමයි ඔහු දිහා බලන්නේ. එවැනි මානසිකත්වයෙන් කෙනෙක් හිටියොත් පින්නතුනි ඒතනත්තා ලෝකෙට හානි වන කිසිම පැත්තකට උහණු බල දෙන්නේ නැහැ. ඔහු දන්නවා ඔහුගෙන් වෙන සේවය ගන්නේ ඔහුගේම දරුවන් ටිකක් කියන එක දන්නවා. මෙන්න මෙවැනි මානසිකත්වයකට තමන් මුලදී වෙනස් වෙන්නට ඕන. අන්න ඒ පරිවර්තනය වෙන්නට තමන් ළඟින්ම ඇසුරු කරන අනිත්යට උදව් කරන්න ඕන. එතකොට පින්වතුනි මුලින් අපි කිව්ව සීලය පටන් ගන්නෙ මොකින්ද? කට පරිස්සම් කර ගැනීමෙන්. ඊළඟ පංචශීලයෙන් ඊට පස්සේ අටශීල දසශීල ආදී සීලයන්ගෙන් ගිහිල්ලා සීල අනුසතිය මෙනෙහි කරන්න පුළුවන්. තමන් ජීවිතේ මෙන්න මෙච්චර කාලයකට තමන් සතුට හානියක් කළේ නැහැ. මේ වගේ දේවල් අඩු ගන්න මේ කාලේ ඉඳන් මෙතෙක් කාලයකටවත් මං කළේ නැහැ කියලා තමන්ට අද ඉඳන් වුණත් ඒ වැරදි වලින් නිදහස් වෙන්න පුළුවන්. අන්න ඒ කාලය ගැන හිතලා තමන් සත්‍යක්‍රියා කරන්න පුළුවන්. මිනිස් ජීවිත සිය ගහනක් ඝාතනය කරපු අඟුලි මාලට අඟුලිමාල හාමුදුරන්ට අර වගේ සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් වුණා නම් අපිට බැරියයි. අපට අද ඉඳන් නිවැරදි වෙන අපිට කරන්න පුළුවන් ඒ සත්‍යක්‍රියාව. මම අද ඉඳන් මම පංචශීලය රකින්න කෙනෙක්. මේ සීලපද පහ මම අඛණ්ඩව රකින්නවා. මෙන්න මේ සත්‍ය බලයෙන් මේ ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරවතින් ඒක මහා බලයක් බවට පත් වෙනවා. ඒක ලොකු සත්‍යක්‍රියාවක් වෙනවා. මෙහෙම යන සීලය පින්නතුනේ කෙනෙකුට සාමාන්‍ය රදස සීලය, උපසම්පදා සීලය ආදී සීල වලටත් යන්න පුළුවන්. ඒ සියල්ල අතුරෙන් බුදුදහමෙන් වඩාත්ම අවධාරණය කරන සීලයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන කාරණය. දෘෂ්ටීන්ට නොපෙමින සිල්වත් වෙන ක්‍රමයක් ගැන බුදුදහමේ දැක්වෙනවා. මෙන්න මේක තමයි සීලවත් භවයේ ඉහළට යනකොට අපේ වෙන්නට ඕන. මොකද්ද දිට්ඨියකට නොපෙමිනවන සීලය කියලා කියන්නේ? ඒ සීලය තමයි පින්නතුනි තමන් සංවර වෙන්නේ ලෝකයක් ඇත හෝ නැත කියන පදනමේ නෙවෙයි. මේ බාහිර කෙනෙක් ඉන්නවා, ඔහුට මම බොරු කියන්නේ, ඔහුගේ ජීවිතය හානි කරන්නේ කියලා ඒ සීලය නෙවෙයි ඔහුට තියෙන්නේ. ඔහුට තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තෝ, පටිසම්පාදයේ තේරුම් ගත්තෝ අවබෝධයක් එක්ක යන සීලයක්. අන්න ඒ සීලයේදී ඔහු ලෝකයක් ඇත කියන්නේත් නැහැ, ලෝකයක් නැත කියන්නේත් නැහැ. ඒ ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා, හට ගැනීම දකින කෙනා නැත කියන අන්දිට යන්නේ. ඒ හට ගන්න ස්කන්ධ පංචකයේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන කෙනා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙන කෙනා, නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන අන්දිට යන්නේ නැහැ. මෙන්න මෙවැනි සීලයක් තමයි පින්නතුනි බුදුදහමෙන් අගය කරන්නේ. මෙන්න මෙවැනි සීලයක් තමයි ශක්තිමත් සීලයක් වන්නේ. කෙනෙක් පින්නතුනි මෙන්න මේ සීලය රකින්නව නම් ඒ තැනැත්තා එක පැත්තකින් සුගතිගාමීත්වයේ තහවුරු කරගෙන ඉන්නේ, අනිත් පැත්තෙන් ඔහු නිවන් මාගේ ටික ටික ඉදිරියට යන කෙනෙක්. එහෙම නැතුව අපේ ජීවිත කාලයම ප්‍රාණඝාතයෙන් වැළකෙල හිටියත් පින්නතුනි සුගතිගාමී වෙනවා කියන එක බුදුදහමේ නෑ. වරදවා තේරුම් ගන්න එපා. මරණාසන්න මොහොතේ තමන්ට ආසාව ඇති වෙන්නේ කොස් කෑල්ලකටද, දෙල් කෑල්ලකටද, මස් කෑල්ලකටද කියන එක අදාළ නැහැ. සමහර අපට මුණ ගැහිලා තියෙනවා අවසාන මොහොතේ රොටියකට ආසා කළා. මට රොටි ගෙනලා දීපියෝ කියලා අන්තිම වෙලාවේදී රොටි වලට රොටි වලට ආසාවෙන් මැරිලා දුගති ගාමි වෙච්චා ඉන්නවා. පින්නතුනි මේ ලෝභකම කියන එක අන්තිමේදී ආශාව කියන එක පින්නතුනි මේ තරම් ගැඹුරට යන දෙයක් මේක. මෙන්න මේක අපි තේරුම් ගත්තොත් තමයි හරියට අපි නියම විදියට සත්ව කරුණාවෙන් මේ දර්ශනයෙන් ඉන්න කෙනාගෙන් හුරහා කුහුමියෙකුටවත් හානියක් වෙන්නේ නැහැ. ඔව් වක්‍ර විදියටවත් දායකත්වයක් දක්වන්නේ නැහැ. ඔව් උපරිම ලෙස මේ දහම තුලින් පෝෂණය වෙච්ච කෙනෙක්. සමහර අය ඉන්නවා මද්ද්‍රව්‍ය වලට උදව් කරපු අය. ඇතැමිට හදන තනියම ඍජුවම උදව් වෙලා නැහැ. ඇතැමිට ලොකු මස් සමාගම් වල, මත් පැන් සමාගම් වල ඇතැමිට ඩිරෙක්ටර් බෝඩ් එකේ හිටියයි. අපි පුද්ගලිකව දැකලා තියෙන සමහරගේ ජීවිතය අවසාන කාලේ ස්වභාවයෙන්. අවසාන කාලේ සිහි විකල් වෙලා ඇතැමිට මන්ද බුද්ධික මට්ටමට ගිහිල්ලා ජීවිතය අවසන් කරන්න ඉන්නවා. ඇයි? මේ මානව වර්ගයා මේ සත්‍යයෙන් කරපු හානිය ඒ බොහෝ දෙනෙකුට ජීවිත කාලයදීම විඳවන්න සිද්ධ වෙනවා. සත්ව ඝාතනය කරන ඇත්ත එහෙමයි. පරලෝ ජීවිතේ නෙවේ මේ ජීවිත කාලෙම අවසානයේහි එය දුකට පත් වෙන අවස්ථා අපි දකිනවා. මෙන්න මේ අවබෝධය දකිනවා නම් අපි හැකිතාක් දුරට මේ වගේ දේවල් වලින් වෙන් වෙනවා. අන්න ඒ අතර පින්නතුනි බුදුදහමේ කියන මෙන්න මේ සිල්වත් භවයේ ඉහළම මට්ටමට යන්නට අපි දහමෙන් ආවාසය ලබා ගන්නට ඕන. මේ අපි කිව්වේ සීලය ගැන. ඊට පස්සේ භාවනාව. භාවනාව කියන එක පින්නතුනි ඉතාම සරල දේ තමයි. සියලු සත්ම අපේ ගෙදරින්න සියලුම දෙනා සුවපත් වේවා, මේ ගමේ ඉන්න හැම දෙනාම සුවපත් වේවා, මෙහෙම මෙහෙම ටිකෙන් ටික සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා ටිකෙන් ටික මෙස්සිත වැඩිම. මේ මෙස්සිත වැඩිම පින්නතුනි ඉතාම සරල දෙයින් තමන්ගේ ගෙදරින්න ගියන් පටන් අරගෙන මුළු විශ්වයටම අපට මේක පතුරවන්න පුළුවන්. මෙන්න මේ පතුරු වන ගමනේදී පින්නතුනි මෛත්‍රී භාවනාවේ ආනිසංස පැති කිහිපයකට විහිදලා යනවා. පළවෙනි දේ තමයි තමන්ගේ හිතේ නිතරම අනිත්‍යය පිළිබඳව තියෙන ගැටීම. මෙන්න මේක තමයි පින්නතුනි අපේ ධර්මයෙන් ඉදිරියට යන්න තියෙන ප්‍රධානතම බාධකය. ධර්මයේ තියෙන හොඳ කරුණ ස්පර්ශ නොකරනට හොඳ කල්යාණ මිත්‍රයන් අපට අහිමි වෙනටත් තියෙන ප්‍රධානතම කාරණය තමන්ගේ මෛත්‍රිය නොවැඩීම. පින්නතුනි වැරදි වැඩක් කරන කෙනෙක් ගැන අපට හොඳට ඉන්න කෙනාට වඩා මෛත්‍රියක් හඩගන්නට ඕන. දැන් බොහෝ විට අපි හොඳට ඉන්න ඇයට හරියට මෛත්‍රිය ගන්නවා නේ. අනේ හරියම හොඳයි, හතර පොඩේ සිල් ගන්නවා හරියම හොඳයි කියලා නේද? පින්නතුනි ඒක සාමාන්‍ය ලෝකයේ කරන දේ. ඒකේ අමුත්තක් නැහැ. නමුත් බෝධිසත්ත්ව සංකල්පය කියන්නේ එහෙම නෙවෙයි. දැන් අපි කියමු යම් කිසි පුද්ගලයෙක් ආනන්තර කර්මයක් කළා. ආනන්තරය පාප කර්මයක් කළා. ඇතැමිට හිරෙත් ගියා. මුළු ලෝකෙම අය මේ තැනැත්තාට දොස් කියනවා. එහෙම දොස් කියන ලෝකයක පින්නතුනි ඒ වරදකරුවගේ අම්මා හිටියොත් කොහොමද? ලොකු වරදක් කළ කෙනෙක් කෙල්ලුම් ගහට ලක් වෙනවා. ලෝකෙම අය කියන ওই වරදට හොඳම දඩුවම තමයි හම්බුනේ කියලා. ඒ වරදකරුව වෙලා ඉන්නේ ඔබගේම දුවේ කෝපුතෙක් නම් කොහමද? ඔබට ඇතිවන වේදනාව බලන්න. ඔබ එදාට ඇතැමිට හිතයි අනේ ඒ මරණේ දරුවට නෙවෙයි මට වුණා නම් හොඳයි කියලා නේ. අම්මල මෙතන හොඟා කියන ඔබ දන්නව දරු දුක. පින්නතුනි මෙන්න මේ වගේ ආකල්පයක් තමයි මෛත්‍රියක ලක්ෂණය කියලා කියන්නේ. ධර්මයේ දන්න කෙනා පින්නතුනි ඊටත් වඩා ඉදිරියට යනවා. දැන් ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේ දැක්මෙන් ඉන්න කෙනෙක්. නිතරම අපේ දායකයන් ගැන උනත් බලන්නේ බලනකොට අනේ මේ මිනිස්සේ මරණයෙන් පස්සේ කොහේටද යන්නේ කියලා. ධර්මයේ දන්න හාමුදුරගෙන කියන්නේ ඒක. කෙනෙක්ගේ පාසල පින්කමකට ගියත් බලන්නේ ළඟ ඉන්න හාමුදුරුවත් එක්ක කතා කරන්නේ අනේ මේ මිනිස්සේ දැන් කොහේ ඉපදිලා ඇද්ද කියලා. ඉන්න අය දැන් මිට ගුණකතන කියා ඉන්න කාලේ කරපු දේවල් ගැන හිනා වෙයි. මේ වගේ පාටි වලට ගියා, මේ වගේ විහිළු කර කෑම ඉව්වා කියලා විහිළු කර කර ඉන්නේ නේද? හාමුදුරුවෝ දෙනෙක් එකතුනොත් තහනේ අනේ මේ මිනිස්සේ දැන් කොහේ ඉපදිලා ඇද්ද, මොන අපායද, මොන දිව්‍ය ලෝකෙද දැන් ඇත්තේ කියලා තමයි කතා කරන්නේ. පින්නොතුනි වරදක් කරන කෙනෙක් දිහා බලනකොට ධර්මයේ දන්න කෙනෙක් බලන්නේ කරුණාවෙන් අනේ මේ තැනැත්තා එක්කෙනෙක් ඇතැම් විට තව කෙනෙක්ගේ ගැලක් සිඳලා ජීවිතේට හානි කරන්න පුළුවන්. මුළු ලෝකයාගේ මනෝකම්පාව යන්නේ අර බෙල්ල සිඳීමට ලක් වෙච්ච කෙනා පිළිබඳව. එයාට දුක ඇතැම් විට විනාඩි ගානක්. නමුත් මේ ඝාතකයාගේ දුක කොච්චර කාලයක්ද? කල්ප ගානක් නිරේ දුක් විඳින වෙන ඔයාට. ඒ නිරේ දුක් විඳලා ඔහු ආවට පස්සේ ටිකෙන් ටික ඔහු එනවා තිරිසන් ලෝකෙට, එනවා ප්‍රේත ලෝකෙට, ඇවිල්ලා ඔහොම විදිහට ගිහිල්ලා අවසානයේදී මනස ලෝකෙට එනවා. මනස ලෝකෙට ආවම කොහොමද? ඊට පස්සේ ආයි ආත්ම භව සිය ගානක් යාට අර වගේම බෙලු කැප්පෙමු වලට ලක් වෙන සිද්ධ වෙනවා. මෙන්න මේ ස්වභාවයයි පින්නතුනි දකින්නේ ධර්මයේ දන්න කෙනෙක්. ස්වාමීනි අපසර එක රිපීට් කරා. ඔව් හොඳයි හොඳයි. යම් කිසි කෙනෙක් වෙනත් කෙනෙකුගේ ජීවිතයට හානියක් කළොතින් අපි කියමු සියදී හානි කරගත්තයි කියලා. නැත්තම් ඇතැම් විට අපි කියන්නේ සූසයිඩ් කරගන්නවා කියලා. එහෙම දෙයක් කළා කෙනෙකුට හානියක් කළොතින් වෙනත් කෙනෙකුට ලෝකේ හැමදෙනාම අනුකම්පාව දක්වන්නේ අර මරණයට ලක් වෙන වෙච්ච කෙනා ගැන. බලන්න මෙච්චර හිටිය අහිංසක මිනිසෙයට මේ හානියක් කළා කියලා අර හැම දෙනාම අර ඝාතකයාට ද්වේෂ කරනව දොස් කියනවා. ඒ මරණයට ලක් වෙච්ච ඝාතනයට ලක් වෙච්ච තැනැත්තාට ඒ දුක තියෙන තැමිට විනාඩි ගානයි. විනාඩි ගානක ඔහු මරණයට ලක් කරලා අවසන් වෙනවා. නමුත් ඒ ඝාතකයා දැස බලන්න තියෙනතුනි ඒ මිනිස්සේ ජීවත් වෙලා හිටියොත් ඉන්න කාලේ මේ ගැන දුක් විඳින මනසින් ඔහු සතුට වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු ඒකේ මරණයට පත් වෙනවාටින් ඔහු බොහෝ විට යන්නේ නිරයට යන්නේ. නිරයට කියලා අඩුම ගානේ කල්පයක්වත් දුක් විඳිනවා. දැඩි දුක් විඳිනවා. එහෙම දුක් විඳලා ටිකෙන් ටික තිරිසන් ලෝකයේ ආදි තැන්වලට උඩට යනවා ටිකෙන් ටික. ඒ තැන්වලදී සත්තු වෙලා බෙලි කැපුමට ලක් වෙනවා. ඒවත් ගෙවිලා ගෙවිලා ආය අතීත හොඳ කුසල කර්මයක් තිබුණත් කාලිකේ මනස ලෝකෙට එයි. ආවත් ඊට පස්සේ ඊටාම දුෂ්කර ප්‍රදේශවල ඔය සෝමාලියා වගේ රටවල් ඉපදෙන්න පුළුවන්. ඇතැමිට හොඳ රටක ඉපදුනත් ආයි ඒ ආත්මව සිය ගානක් බෙලි කැපුමට ලක් වෙනවා මේ ඝාතකය. ධර්මයේ දන්න කෙනෙක් මෙවැනි සිද්ධියක් දැක්කොතින් වැඩිපුර අනුකම්පාවක් ඇති වෙන්නේ අර ඝාතනයට ලක් වෙච්ච කෙනා පිළිබඳවට වඩා ඝාතකයාගෙන්. මේක තමයි බෝධිසත්ව සංකල්පය කියලා කියන්නේ. ඒ නිසා මේ ඝාතකේ වළක්ව ගන්න පුළුවන් නම් උපරිම ලෙස ඒකට උත්සාහ කරනවා. ඒක තමයි ඒකට අපි සානුකම්පිතව තමයි කියන්නේ දේශසගතව කියන්නේ. දේවදත්ත හාමුදුරු ගැන වුණත් අපි ඇත්තෙම ඔහු අදත් ඉන්න දුක ගැන අපි හිතන්නේ. ඔහු ශාසනය විනාශ කළා, ඔහු අනන්තර කර්ම කරා කියන එකට වඩා අපි ඔහු දෙස අනුකම්පාවෙන් බලන්නේ. මේක තමයි පින්නතුනේ ධර්මඥානයත් එක්ක අපි ඉදිරියට යනකොට අපේ හිතේ ඇතිවන මානසික ස්වභාවය. ඉතින් මෙන්න මේ වගේ ටිකෙන් ටික අපි දැන් මෛත්‍රිය ගැන කලේ අපි දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල මුලින්ම භාවනාවන මෛත්‍රිය ගැන අපි කලේ. මෙන්න මේ මෛත්‍රියෙන් පටන් ගන්න කෙනාගේ තුල පින්නතුනි ආරම්භක වශයෙන් ලැබෙන ආනිසංසය තමයි ඒ තැනැත්තාගේ හිතේ අනිත්‍යය නැති වෙන ගැටුම ටිකෙන් ටික අඩු වෙනවා. වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවක් දැකලා එකපාර කේන්දි ගන්න ගතිය අඩු වෙනවා. දැන් ඇතැමිට ඔබ තව කවුරු හරි එක කතා කර කර ඉන්නකොට හරි දේශනයක් කරනකොට හරි ඔබ එහෙම ළමෙක් දරුවෙක් ඇවිල්ලා තව කෙනෙක් එක කතා කරොත් ඔබට ඇතැමිට කේන්ති යන්නේ නැහැ. හැබැයි ඔබ ගුරුවරයෙක් නම් විශ්වවිද්‍යාල දේශකයෙක් නම් ඔබ ඔඩියන්ස් එකේ එක කතා කරනකොට ඇතැමිට කෙනෙක් තව කෙනෙක් එක කතා කර කර හිටියොත් ඇතැමිට ඔබත් මාන්නෙන් ඔහොම හිටියොත් ඔබේ දේශනෙට කිසිම අනුකූලතාවයක් දැක්ුවේ නැහැ කියලා ඇතැමිට කේන්ති ගන්න පුළුවන් ඒත් එක. පින්නොත් අපි මෛත්‍රියත් එක්ක ඉන්නකොට අපි නිතරම අනිත් කෙනාගේ පැත්තෙන් බලන්නේ. අනිත් කෙනා මේක කරන්න මොකක් හරි සුවිශේෂී හේතුවක් තියෙනවා කියන එක බලනවා. ඔහු අවවාදයක් දුන්නත් ඒක තැන බලලා බොහෝම කරුණාවෙන් තමයි ඒක කරන්නේ. මෙන්න මෙතනින් ආරම්භ වෙන මෛත්‍රියේ පින්නතුනි දැන් ඔන්න මෙතනින් පස්සේ ටිකක් අවධානයෙන් ඉන්නේ. ගාක්ම අවධානයෙන් ඉන්නේ මෙන්න මේ මෛත්‍රිය වැඩිම තමයි පින්නතුනි ලෞකික සම්මා දිට්ඨිය ඉඳලා ලෞකික කුසල අතරින් ඉහළම කුසලේ බවට පත් වෙන. ඔබ සුගතිගාමීත්වයේ තීරණය කරන අවස්ථාවේදී ඔබ මරණයෙන් පස්සේ සුගතියට යනවද කියන එක තීරණය වෙන සාධක බලද්දී ප්‍රබලම කාරණයක් වෙන්නේ ඔබ කොයිතරම් දුරට මෛත්‍රිය පුරුදු කරාද කියන කෙනෙක්ද කියන එක. බුදුහාමුදුරෝ දේශනා කරනවා සතෙකුට කෑමක් දෙනවට වඩා මිනිස්සියෙකුට කෑමක් දෙන එක සිල්වත් මිනිස්සියෙකුට කෑමක් දෙන එක 10000 වර ආනිසංස තියෙනවා. සංඝයාට දෙන දානි සංසය අසංකේය අපමණයි. ඊටත් වඩා ආනිසංස දායේ පංචශීලය රකින්න එක. ඊටත් වඩා ආනිසංස දායේ අසුරු සැනක් ගන්න මොහොතක් සම්බේ සත්තා බවන්ත සුඛිතත්තා කියලා සීල සත්‍යෝ සුවපත්ත්වා කියන මෛත්‍රී සංඥා වැඩිම කියලා. එනිසා ඔබ සුගතිගාමී වෙන බලාපොරොත්තුවක් තියෙනවා නම් එකතකින් හුවා දුරට පංචශීලය රකින්න. අනිත් පැත්තෙන් නිතර මෛත්‍රිය පුරුදු කරන්න. අන්න ඒ සිල්වත් බව සහ මෛත්‍රියත් එක්ක ඊළඟට තමන්ට ඇතිවන දේ තමයි නිතරම තමන් තෙරුවන් සරණ ගිහපු කෙනෙක් වෙනවා. තමන්ටම මේ ජීවිතය ආනිසංස ටික ලැබෙනවා සතුට වැඩි වෙනවා. මෙන්න මේ මට්ටමේ තමන් ඉන්නකොට තමන්ගේ ජීවිතයේ සුවිශේෂ ලක්ෂණ ටිකක් ඇති වෙනවා. අන්න ඒ ටික තමයි ඔය මංගල සූත්‍රය කියන්නේ. ඔබ මෙවැනි මානසිකත්වයක ඉන්නකොට මේ මංගල කරුණ ඉබේම ඔබේ ජීවිතෙන් එනවා. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ කාලේන ධම්මසවණං කාලේන ධම්මසාකච්ඡා කතඤ්ඤුතා පතිරූපදේශ වාසෝච මාතා පිතූ පට්ඨානං පුත්ත දාරස සංඝෝ අනාකුලාච කම්මන්තා ආරති විරති ආදි වශයෙන් පාපා මජ්ජපානාච සංවරෝ මේ ඔක්කොම ටික මෙන් වෙනවා. මේවට තමයි කියන්නේ supreme blessings කියලා. මේවා නිකම් blessings නෙවෙයි supreme blessings. Gratitude is a supreme blessing. Helping your parents is a supreme blessing. Discussing Dhamma in the perfect time is a supreme blessing. මේ වගේ කරුණු 38ක් සඳහන් වෙනවා පිනොතුනි. ඔබ ධර්ම මාර්ගයේ ඉදිරියට යනවාද කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් කැඩවතක් තමයි ඔබෙන් දිනකට වැඩිපුර මෙන්න මේ මංගල කරුණු සිද්ධ වෙනවා. හොඳට කල්පනාගෙන ඉන්නකොට ඔබට මේක වෙනවා. සමනාංජ දස්සනං මේවා හිතලා නෙවෙයි කරන්නේ පිනොතුනි ඊබේම වෙනවා ඔබෙන්. ඇයි ඔබ නිතර හොඳ මානසිකත්වයේ මනසේ පිරිසිදු වෙලා ඉන්නේ? ඔබට බලෙන් කරන දෙයක් නැහැ. තැනකදී දෙයක් දැක්කොත් දෙයක් කරන්න උපරිම ලෙස කරන්න පුළුවන් තැනදී ඔබ කරනවා. ඇතැම්මිට ප්‍රීවේ එකදී වුණත් දෙයක් කරන්න පුළුවන් යහපත් දෙයක් ඒත් කරනයි අපි දැකලා තියෙනවා. ඇතැම්මිට ලේන් දෙකක් විතරක් තියෙන සමහර ප්‍රීවේ තියෙන බොහොම දිගේ ඒවා. ඇතැම්මිට මැද ලොකු මොකක් හරි දෙයක් වැටිලා තියෙනවා. අපි දැකලා තියෙන සමහර අය වාහනේ නවත්තලා පාරයිනේ තියාගෙන වාහන ගානක් යනකම් බලන් ඉඳලා අර කයින් කල යනා ඉන්නවා. කවුරුත් කියලා නෙවෙයි පෙනුතුනි. මේ මානව දයාව මනසට ඇතුණාට පස්සේ ඒ තැනැත්තා ලෝක වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා. කල්ලා තමන් ඉස්මතු වෙන බලන්නේ නැහැ. තමන්ගේ සක්කාය දිට්ඨිය පෝෂණය කරගන්න නෙවෙයි මේක කරන්නේ. මේ කරන හැම දෙයකින්ම මේ මට්ටමට එනකොට දැන් දහමත් එක්කම හො යන්නේ. ඔහු කරන හැම දෙයකදීම ඔහුගේ යටිහිත ඔහුගෙන් අහනවා ඔබ මේක කරන්නේ ඔබේ තෘෂ්ණාව සක්කාය දිට්ඨිය මාන්නය අඩු කරගන්නද වැඩි කරගන්නද කියලා ඔහුගේ යටිහිත ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඔබ දානයක් දුන්නත් අම්මට තාත්තට සැලකුවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් දුන්නත් ඔබ මහනවා මම මේක කළා මගේ ලෝභය වැඩි කරගන්නද මං හදන්නේ මේක කළා මගේ මාන්නය වැඩි කරගන්නද මම මේක කරන්නේ නැත්තම් මේක කළා මගේ සක්කාය දිට්ඨිය වැඩි කරගන්නද මං හදන්නේ කියලා තමන්ම තමන්ගෙන් විමසලා බලන්න. මෙන්න මේ ලක්ෂණත් එක්ක පිනතුණි ටිකෙන් ටික මේ තැනැත්තා ඉදිරියට යනවා. මෙන්න මෙතනින් පස්සේ පිනතුණි තනි ක්‍රම රූලකින් වෙනස් වෙනවා. මෙතන දක්වාම විස්තර කෙරේ බුදුදහමේ තියෙන ස්වර්ගගාමි මාර්ගය. ලෝකයේ අතිසේ දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට දේශනා කරන සුවිශේෂී අනුශාසනය මෙන්න මෙතනින් පස්සේ පටන් ගන්නවා පින්නතුනි. මෙතන එනකන් කෙනෙකුට මෛත්‍රී වඩලා මෛත්‍රී විතරක් නෙවෙයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වඩලා කෙනෙකුට බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. තවත් දිනුකල අරූපාවචර ධ්‍යාන ලබාගෙන මහා කාල 84 දහසකට බ්‍රහ්ම ලෝකයට යන්නත් පුළුවන් වුණා. අන්න ඒ මාවතක් තිබිද්දී මේ තැනැත්තා සුවිශේෂී පැත්තකට හැරෙනවා. වරක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනත් ආගමික ස්ථානයකට ගිය උදේවරුේ පින්නපාතේ යද්දී වෙලා තිබුණු නිසා. ගිය වෙලාවේ ඒ ආශ්‍රමේ ශ්‍රාවකයන් අහනවා බුදුහාමුදුරුවෝ මෛත්‍රී භාවනා ගැන දේශනා කරනවා අපිත් මෛත්‍රී භාවනා ගැනම දේශනා කරන්නේ. ඉතින් අපි කවුරුත් සමාන නේද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා බුදුදහමේ මෛත්‍රිය වෙනස් කියලා. අර අන්‍ය ආගමික අන්‍ය ශාස්ත්‍රවරු ඒ කාලෙත් මෛත්‍රී භාවනාව ධ්‍යාන උපදවා ගත්තා. ඒ අයගේ මෛත්‍රිය මෛත්‍රියෙන් අවසන් වෙනවා. අවසාන ඉලක්කය මෛත්‍රිය මෛත්‍රී ධ්‍යානය බ්‍රහ්ම ලෝකය. නමුත් බුදුහාමර දේශනා කරනවා මගේ ශාසනයෙහි මම මෛත්‍රිය වඩන කියලා කියන්නේ නිවන අභිමුඛ කොටගෙන නිවනට නැඹුරු වූ කොට වස්සග්ග පරිණාමයයි මේ මෛත්‍රිය දේශනා කරන්නේ. මෛත්‍රියෙන් හිත සමාධිමත් වෙච්ච මොහොතෙම සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදියට මේ මෛත්‍රිය නැමැති ආලෝකයේ දැල්ලපු මොහොතේ හැකීක් මනෙන් ලියුම ලියා ගන්නවා. ලයිට් එක නිවෙන කලින් ලියුම මොකද්ද? ඒ හිතේ සමාධිමත් බව ඇති වෙච්ච පමණට ඉක්මනින්ම පෑන අරගෙන ලියුමක් ලියා ගන්නවා. මොකද්ද ලියුම? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියන මේ ලියුම. නැත්නම් රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥා සංඛාර විඥාන අනිත්‍යයි, දුක්ඛයි අනාත්මයි කියන ලියුම. ඇයි මම මේ උපමා කිව්වේ ඔබට? නිකන් නෙවෙයි පිනතුනි මේ උපමා කිව්වේ. මේ සමාධිමත් භවනයමැති ලයිට් එක පත්තු වෙලා ඉඳිදී මේ ලිපිය ලිව්වට පස්සේ බැරි වෙලාවක් කරන්ට් එක ඕෆ් වුණත් පිනතුනි ලයිට් ගියත් ලියපු ලිපිය මැකෙන්නේ නැහැ, ඔය ලිපිය ඉතුරු වෙනවා. අන්නේ ඉතුරු වෙච්ච පවනට ප්‍රඥාවෙන් තමන් ස්ථාවරයි. ඊළඟට වඩනවා නම් තියෙන එතන නම් ඉතුරු ටික. හැබැයි සමාධියෙන් කොච්චර ඉරට ගියත් සමාධියෙන් තොරව යන චතුසත්‍ය සමාධියෙන් තොරව යන සමාධිය ඕන වෙලාවක පල්ලෙහාට එන්න පුළුවන්. මෙන්න මෙතනත් එක්ක පින්නතුනි, මේ බුදුදහමේ ඊළඟට පිවිසෙන තැන තමයි මෙන්න මේ අනිත්‍යතාවය තේරුම් ගන්න ප්‍රඥා මොකද කියන කාරණේ. මෙන්න මෙතනින්නම් තියෙන කරුණවලදී වා සැලකිලිමත් වෙන්න පින්නතුනි. මම හිතන්නේ මේ දරුවන්ට සිංහල පුරවන් ඇති නේදනේ? සිංහල හොඳට පුළන්නේ නේද? ආ හොඳයි, හරි. හොඳයි. First of all, we explain the mundane level. How do we have a blissful life hereafter? And how we succeed in this immediate life? Practicing three meritorious deeds. Practicing generosity, practicing virtue, practicing loving kindness. If we develop our mind to the maximum level, supreme blessings happen in our life. According to Mangala Sutta, there are 38 blessings, supreme blessings that Buddha has explained. You know, taking care of our parents is a supreme blessing. And listening to Dhamma is a supreme blessing. Gratitude is a supreme blessing. And abstaining from evil, abstaining from, you know, drinks and alcohol is a supreme blessing. Other people, they may think that having some drink is a blessing. But we know as Buddha's disciples, abstaining from drinking, abstaining from intoxicating drinks is a supreme blessing. Like that, in this level, when we practice this path in the mundane level, we are sure that we never fall into a hell. We have a guarantee that we never fall into a hell. Even though we face the death in a very complex situation, we never fall down to a hell. This is a very good insurance or guarantee, refuge that we have according to Buddha's message. In the first level, we practice generosity, we practice offerings or we practice sharings, and also we practice five precepts, and also we practice loving kindness, thinking, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness, when we meet a person, when we think a person, immediately we think that that person is like my only son or daughter. If you have this attitude, actually we don't get angry when other people have some mistakes or misbehaviors. We always try to overcome them from evils because of this compassion and loving kindness. Ilanga padanama tamai supramandian level ekedi naththam පරමාර්ථ සත්‍ය මට්ටමට යනකොට බුදුදහමෙන් මොකද දේශනා කරන්නේ කියලා. මෙන්න මේ මන්ඩේන් ලෙවල් එකේ ලක්ෂණය තමයි අපි නිතරම හිතන්නේ බාහිර ලෝකයක් තියෙයි කියලා. Even though we practice loving kindness, we think there are people around us. We spread loving kindness to them. We create people around us. We think there are certain people outside. This is the nature of the mundane level. But when we go to the upper level, in the supramundane level, we have an understanding that the dependent origination or impermanence. What is the impermanence that Buddha has explained? Impermanence is a very deep concept in Buddhism. You know, usually people translate anicca as changing. But changing and impermanence are different in Buddhism. You know, changing can be realized by anyone. It is very easy to understand. Even scientists, they explain dividing atom, they explain the changing of atom. It is very easy to understand. But impermanence is different. What is the impermanence that Buddhism says? Eye is impermanent, forms are impermanent, ear is impermanent, sounds are impermanent, nose is impermanent, smell is impermanent, our tongue is impermanent. All of them are impermanent. What is the meaning of impermanence? Impermanence means this experience arises at the moment. We have no ready-made things in our spiritual life. You know, in the mundane level, we can get some ready-made things, ready-made clothes, ready-made food we can buy. It is true only in the mundane level. When we go to the upper level, supra-mundane level, when we look at something, we create these forms at the moment according to our present mental condition. When our present mental condition changes, immediately my eyes change. When my eyes change, then immediately forms change. For an example, now you are very happy with me. When you look at me, your mind is very pleasant. How about if I blame you? Suddenly your mind changed. Then your eye changed. Then immediately this form changes. Not only that, even my recorder also changes. When you look at this recorder, you may get angry even with my recorder. This is the nature of our senses. These six senses are impermanent. It means these senses are created at the moment by according to our present mental condition. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමෙන් යන ගැඹුරු අර්ථකථනයට යන පටිසම්පාදය චතුරාර්ය සත්‍ය සහ සතර සතිපට්ඨානයේ පැත්තට යන ගැනීම. මෙන්න මෙතෙන්දි පින්නතුනි මූලික වශයෙන් බුදුදහමේ අපට උගන්වන අංග දෙකක් තියෙනවා. මේ දහම එක පැත්තකින් සුතමේ ඥානයේ විදියට කල්යාණ මිත්‍රාස්යෙන් දැනගෙන හැකි තාක් දුරට ටිකෙන් ටික මේක අපි ක්ලියර් කරගන්නට ඕන. දැන් බොහෝ දෙනෙක් හිත කොහොමද කියලා බලනවනේ නේ. බණකට ගිය ගමහනේ හිත ගැන කියන්න කියලා නේ. හිත ගැන විස්තර කරන්න හිත කොහෙද තියෙන්නේ, හිත කොහොමද හටගන්නේ, එහෙමනේ අහන්නේ නේ. පින්නතුනි හිත ගැන තියා අපි බුදුදහමේ රූපය ගැනවත් දන්නේ නැහැ. බුදුහාමර දේශනා කරන යම් කෙනෙක් රූපය ගැන පිරිසිඳ දැනගත්තොත් ඒ තැනැත්තා නවතින අනාගාමි වෙලා කියලා. රූපය කිව්වම අපට පේන්නේ මේ බාහිර පේන රූපය. මේක රූප 28න් එකක් මේ. ඇහැට පේන රූපයත් රූපය. කනට ඇහෙන ශබ්දයත් රූපය. නාසයට එන ගඳ සුවඳත් රූපය. කනට ඇහෙන ශබ්දයත් රූපය. දිවට එන රසයත් රූපය. ඇඟට දැනෙන ස්පර්ශයත් රූපය. මේ ඇහත් පින්නතුනේ නේ රූපයට යන්නේ. චක්කු ප්‍රසාදය. මේ රූප 28න් පින්නතුනේ මෙහෙම රූප 20න් දැන් අතේ දිග හැරීම හැකිලියම් බලන්න පුළුවන්. ජරතා අනිච්චතා ආදී මේ ශරීරේ වෙනස් වීම දිරපත් වීම ආදියක් තියෙනවා. ඉතිභාව පුරුෂ, ඉතිභාව රූප, පුරුෂ භාව රූප කියලාත් තියෙනවා. ඊළඟට ආහාර රූප තියෙනවා. හදේවත් රූප තියෙනවා. මෙවැනි රූප 28ක් තියෙනවා පින්නතුනි. ඒ රූප 28න් අපට රූප කීයක් පුළුවන් ද බලන්න. ඇහැ පුළුවන් ද බලන්න අපට. කන පුළුවන් ද බලන්න. නාසය පුළුවන් ද බලන්න. දිව පුළුවන් ද බලන්න. කය පුළුවන් ද බලන්න. ශබ්දය පුළුවන් ද බලන්න. ගන්ධය පුළුවන් ද බලන්න. මේ එකක්වත් බලන්න බෑ පින්නතුනි. මේ රූප 28ම අපට බලන්න පුළුවන් එකම රූපය වර්ණ රූපය විතරයි බලන්න පුළුවන්. ඇහැ බලන්න බෑ. ඇහැ කියන්නේ මේ පේන හැම නෙවෙයි. ඇහැ කියන්නේ මේ භෞතික ඇහැ උපයෝගී කරගෙන තියෙන පෙනීමේ ශක්තිය. චක්කු ප්‍රසාදය. අන්නේ චක්කු ප්‍රසාදය කියන එක සජීවි වෙන්නේ රූපය තියෙනකොට, ආලෝකය තියෙනකොට, චක්කු විඥාන ආදී තව හේතු ගානක එකතුවකින් ඒ මොහොතේ හටගන්න. ඒක හැම මොහොතෙම අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදිනීම, ආහාර ආදී හේතු ගානක ස්වභාවය නිසා හැම මොහොතෙම වෙනස් කර කර දෙන දෙයක් මේක. අන්නේ ඇහි ස්වභාවයට අනුව රූපේ වෙනස් වෙනවා. ඇහැ හරියට අපට ලෙන්ස් එකක් වගේ. කණ්ණාඩියේ ප්‍රමාණයට තමයි ඈත පේන්නේ. නැත්තම් අන්වීක්ෂයේ දුරේක්ෂයේ ප්‍රමාණයට තමයි Tamanට පේන්නේ. සාමාන්‍ය බලනකොට තරුවක් වගේ පේනවා. තවත් අන්වීක්ෂයක් බලනකොට පේනවා තරුවක් නෙවෙයි ගැලැක්සියක් කියලා. තවත් බලනකොට පේනවා ඒ ගැලැක්සියේ තවත් තවත් ඉතාම්සියුම් විදියට ඒ ග්‍රහලෝකවල ආවාට ආදිය පේනවා. එතකොට ඇත්තටම පේන්නේ මොකද්ද අපට? ඇත්තම දේද? ඇත්තටම පේන්නේ ඇත්තම දේ නෙවෙයි. එහෙනම් පේන්නේ මොකද්ද? පේන්නේ මේ ඇහෙන් නිර්මාණය කළ දෙන දේ. ඇහැ නිර්මාණය වෙන්නේ කොහොමද? ඇහැ නිර්මාණය වෙන්නේ හැම මොහොතෙම හදන මානසික ස්වභාවය විදියට. ඒකට අපට කර්මානුරූපව යම් යම් හේතු එහාට මෙහාට වෙනස් කරන උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකේ උනා සීමාවට කර්ම ස්වභාවයේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් නම් බලපානවා. පින්නතුනි, එතකොට දැන් අපි ලෝකයක් අත්විඳිනවා නම්, මේ වෙලාවේ රූපයක් දකිනවා නම්, ශබ්දයක් අහනවා නම්, මේ හැම දෙයකම පදනම තමන්ගේ මනසේ ස්වභාවයට අනුවයි මේක මේ මොහොතේ නිර්මාණය වෙන්නේ. තවත් උදාහරණයක් ගන්න. ඔබේ සහෝදරයෙක් ගැන කල්පනා කරලා බලන්න දැන්. ශ්‍රී ලංකාවේ ඉන්න සහෝදරයෙක් හරි ළඟම ඥාතියෙක් හරි එක සැරයක් කියාගෙන හිතනකොට දුකයි අනේ දැන් එයා ලෙඩ වෙලා ඉන්නවා කියලා. තව වෙලාවක කල්පනා කරනකොට එයා තව කෙනෙක් එක්ක ගහගත්තු එකේ දෙයක් ගැන හිතනකොට වෙනත් අදහසක් එන්නේ. තවත් වෙලාවක එයා ගැනම හිතනවා අනේ මට අයිති ඉඩම ගත්තා. ඉඩමට නඩු කිව්වා. එයා ගත්තනේ හරි නෑනේ ගත්තු එක කියලා ඊට පස්සේ කේන්තියක් එනෝනේ. බලන්න කිනුත්‍රි එකම පුද්ගලයා ගැන ඒ මොහොතේ හිතේ ඇති වෙන ස්වභාවය මොකද්ද කියලා. එතකොට මෙන්න මේ හිත පිරිසිදුව හිටියොත් එයා ගැන කාරුණිකව බලලා කුසල ඇති කරගන්න පුළුවන්. හිත හොඳට තියමුනොත් තමන් කරපු දේවල් තමන් රුවන්වැලි සෑවැන්දා, සිරිය පාද ගියා, දමදිව වන්දනා ගියා, හාමුදුරන්ට දාන දුන්නා, ඒ සිද්ධියත් එක්කම තමන්ට හොඳ මානසිකත්වයක් ඉඳගෙන සුගතිගාමි වෙන්න පුළුවන්. හැබැයි ඒ සුගතිගාමි වෙන මානසිකත්වය අපි හිටියොත් මාර්ගඵලෙින් මෙහා අපි හිටියොත් ඇතැම් විට ඒක ඕන වෙලාවක වෙනස් වෙනත් පුළුවන්. අපි හිත හදාගන්න ඉන්නවා කියලා උත්සාහ කරනවා නේද? නමුත් අන්තිම මොහොතේ හිතවත්ම මෛත්‍රිය කරපු කෙනෙක් මෙතැන් මෙතන වතුර එකක් දෙනකොටම හිර වෙනවා ඇතැම් විට. අන්තිම මොහොතේ කේන්ති ගන්නවා ඇතැම් විටනේ. ඇතැම් විට ඒකෙන් අපි පල්ලෙහාට යන්නත් පුළුවන්. නමුත් මෙන්න මේ දෙකම හරියට තේරුම් ගන්න කෙනා ඒ සිතවිල්ල පහළ වෙනකොට මෙහා දැක්කොත් මේ සිතවිල්ල කියලා කියන්නේ මනසත් සිතවිල්ලත් එක හටගත්තු මනෝ විඥාණයෙන් හටගත්තු වර්තමානයේ නිර්මාණය කරගත්තු එකක් නේද? ඒක ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දැක්කොතින් අන්න ඒ හටගන්න සිතවිල්ලට අදාළ රූපයක් Taman නිර්මාණය කරගන්නේ නැහැ. දැන් අපට වෙන්නේ මොකද්ද? හිතට සිතුවිල්ලක් එනකොටම ඒ සිතුවිල්ලට අදාළ රූපයක් කොහේ හරි නිර්මාණය කරගන්නවා අපි. ඒක හොඳ රූපයක් වෙන්න පුළුවන්, අරග රූපයක් වෙන්න පුළුවන්. අන්නේ ඒ රූපය හොඳ රූපයක් නම්, ප්‍රසාදජනක රූපයක් නම් අපි සුගතිගාමී පැත්තට ඉන්නේ. ඒක අසුභවාදී දෙයක් නම් අපි පල්ලියට යන බලන් ඉන්නේ. එතකොට බුදුදහමෙන් කියන්නේ මොකද්ද? මේ හොඳ සිතුවිල්ලක් ආවත් නරක සිතුවිල්ලක් ආවත් මේ සිතුවිල්ල කියන්නේ ස්කන්ධ පංචකය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයක් හටගත්තේ ඒ හටගන්නේ ස්කන්ධ පංචකයම පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දැක්කා. දකින්න දකින්න මොකද වෙන්නේ පිනතුනි? දකින්න දකින්න බාහිර රූප බාහිර පුද්ගලෝ ගැන හිත බැස ගන්න ගතිය අඩු වෙනවා. මෙතනින් හරියට අපි අල්ලා ගත්තොත් තමන් හරියට දුකෙන් නිදහස් වෙන්න නම් යන්නේ තමන්ට අඩු ගානේ මෛත්‍රිය වඩන්නවත් ඕනේ. ඇයි? මෛත්‍රිය වඩන්න හරි ඕන වෙන්නේ බාහිර පුද්ගලයෙක් අමංගේ හිතේ නිර්මාණය වෙනවනම්. එයාට වෛර නොකර ඉන්න ඕන කියලා. හැබැයි මේ දර්ශනේ ලැබිච්ච කෙනත් මෛත්‍රිය වඩන්න පුළුවන්. ඔහු වඩන්නේ කුමක් සඳහාද? ඔහු මෛත්‍රිය වඩන්නේ ඒක සමත කමඨහනක් විදියට අර හිත විසිරෙන ගති අඩු කළා වර්තමානයේ තුල එක කුසල අරමුණක හිත දිගු වේලාවක් පවත්වා ගැනීමට උපකාරයක් වශයෙන් විතරයි ඔහු සමතේ පාවිච්චි කරන්නේ මෛත්‍රිය පාවිච්චි කරන්නේ. හැබැයි එහෙම කළා කියලා ඔහුට අර මෛත්‍රිය භානය ලැබෙන ආනිසංස ටික නොලැබී හරින්නේ නැහැ. බය වෙන්න එපා. ඔබ මෙතන ඉඳන් සැක්‍රමන්ටෝ වලට යනවා නම් ඩ්‍රයිව් කරගෙන ඔබ මගදී හම්බෙන සිටිස් ටික හම්බෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරත් නොකරත් ඔබට හම්බ වෙනවා. ඔබ ඒ ගැන හිතුවේ නැහැ කියලා ඒව හම්බ නොවී හරින්නේ නැහැ. ඒව මොන ගැහෙනවද ඔබට? අන්න ඒ වගේ තමයි මේ ඉහළ දැක්මකින් ඔබ මෛත්‍රිය වඩනවා නම් ඒ මෛත්‍රී වැඩිම ආනිසංස විදියට සුඛං සුපති සුඛං පරිබුජ්ජති නපාපකං සුපිනම් පස්සති manussානම් තියෝ හෝති ආදී වශයෙන් කියන ආනිසංස ටික අපට ලැබෙනවා. බය වෙන්නේ පේවන ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ ආනිසංස විදියට ඔබට සුගතිගාමීත්වයත් ඔබ හැම වෙලාවෙම ස්ථාවර කරගෙන ඉන්නේ. මෙන්න මේ ස්ථාවරත්වයේ පිනතුනේ අපට වර්තමානයේ අනිවාර්යම තියෙනට ඕන. ඇයි ඒකට හේතුව? දැන් අපි ජීවිතය ගැන බොහෝම අවධානම් මට්ටමක ඉන්නේ වෙනතුනි. වර්තමානයේ එන්නේ නැම ලෝකෙ කොහෙ හිටියා? ආ ඒක ශ්‍රී ලංකාවේ මේ ගම වෙන්න පුළුවන්. ආ ඇමරිකාවේ නිව්යෝක් වල වෙන්න පුළුවන්. එංගලන්තේ ලන්ඩන් වල වෙන්න පුළුවන්. ෆ්‍රාන්සේ පැරිස් වල වෙන්න පුළුවන්. කොහෙ හිටියත් අපි හැමදෙනාටම මේ අභියෝග ඉදිරියේ තියාගෙන අපි මේ එනිසා පින්නතුනි කොයිතරම් අවදානම් අවස්ථාවක මිය ගියත් කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මරණයට මුහුණ දුන්නත් තමන් දුගතිගාමී නොවන විදියට ස්ථාවර ලෙස මේ සම්බුද්ධ ශාසනයෙන් අපි ප්‍රයෝජන අරගෙන තියෙනට ඕන. එහෙම නැත්නම් පින්නතුනි අපට ඒක ලොකු අභාග්‍යයක්. අපි මෙච්චර දහම වෙනුවෙන් කැප වෙලා මේ තරම් දේවල් ජීවිතේ අපි කැප කළ දහම වෙනුවෙන් අපට මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න බැරි නම් පින්නතුනේ ඒක ලොකු අභාග්‍යයක් ජීවිතේ. තමන්ට විතරක් නෙවෙයි පින්නතුනේ. තමන් ඊටාම ආදරය කරන අඩුම ගානේ තමන්ගේ ළඟම ඥාතීන් පස් දෙනෙකුටවත් අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන විදියට ඔබ උදව් කළා තියෙනට ඕන. මේක බෑ කියන්න බෑ. දැන් ඔබ දරු වෙනුවෙන් බලන්න කොච්චර උදව් කරලා ඇද්ද නේ විඳන් කරලා ඇද්ද අවුරුදු ගානක් 20 25 එක දිගට උදේ 6ට වැඩ කළා හවස 4ට ඕෆ් වෙනකන් දවස් වලින් ගත්තොත් දවස් කීයක් දරු වෙනුවෙන් ඔබ කැප කරලා ඉන්නවද නේ? ඇයි ඒ? ඒ දරුවට උපාධි සාතිකයක් අරගෙන දීලා විවාහයක් කරලා දෙන්න නේ ඒකට නේ. මේ අවුරුදු ගානක් මහන්සි වුනේ වෙන දෙයකටද? වෙන දෙයකටද? නෑනේ. නැත්තම් මගේ දුව මගේ පුතා හාලු විශ්වවිද්‍යාලයට ගියා කියලා යාළුවොත් එක කියන්නනේ. ඕකට නෙනේ. පින්නතුනේ එහෙම කරන්න ඕන එක කරාට කමන්නේ. හැබැයි ඒ වගේම ඔබ හදන දරුවා ඔබේ අමතා තිනෝ නම් ඒ අය ඔබේ ස්වාමි භාර්යාවන් ඔබේ සහෝදර සහෝදරයන් ආදී දැනට ජීවත් වෙලා ඉන්න අඩුම ගානේ පස් දෙනෙකුටවත් මිය ගියාට පස්සේ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන විදියට ඔබ උදව් කරලා තියෙනට ඕන. ඔබ ඇත්තට මේ අයට ආදරේ නම් එහෙම වුණොත් ඔබට මලගෙදරට නොගියත් කමන්නේ. මලගෙදරට නොගියත් කමන්නේ. අර අපේ ලොකු හාඳුරු කෙනෙක් කියනවා මැරුණට පස්සේ සුදු බලලු කෑම මොකද කළු බලලු කෑම මොකද කියලා. ඒ නිසා මැරුණට පස්සේ කොයි ඉහළ මල සලාය වැඩ කළත් නිකන් වල දැම්මත් ඉතින් ඒක ගැටලුවක් නෑ. ඒ අයට පින්නතුනි අනිවාර්යයෙන්ම මේ උදව් ඔබ කළ තියෙනට ඕන. ඒක කරන්න කලින් ඔබට ඔබ ගැන දැඩි ආත්ම විශ්වාසයක් තියෙනට ඕන. ඔබ කිසිදාක දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. ඒ සඳහා විශේෂයෙන් පංචශීලය රකින්න. ඒ සඳහා විශේෂයෙන් මෛත්‍රී භාවනා වඩන්න. ඒ වගේම මේ තමන් කරන්නා වූ ලෞකික කුසලංගයේ ආනිසංස විදියට ජීවිතයේ සතුට ලැබෙනකොට තමන්ට දවසට වැඩිපුර වාර ගානයක් බුදුහාමුදුරෝ ධර්මය ආර්ය මහා සංඝරත්නය සිහිපත් වෙනට ඕන. මෙන්න මෙහෙම වෙනවා නම් තමන්ට තම ගැන විශ්වාසයක් තියෙනවා තමන් දුගතිගාමි වෙන්නේ නැති කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ මෙච්චර කැපවීමක් කළේ මං වෙනුවෙන් නේද? උන්වහන්සේ ළඟ මේ වගේ මෛත්‍රිය, ප්‍රඥාව, අරහං ආදී බුදුගුණ තිබ්බා නේද? ඒ වගේම ධර්මයේ සාකාත ආදී ගුණයන් තිබ්බ නේද මේ දහම තුලින් නේද? එදා පටාචාරාව, කිසගෞතමී වගේ සැනසුනේ කියලා දහම ගැන ගෞරවය, විශ්වාසය විටින් විට තමන්ගේ මතකයට එන්නට ඕන. සරුත්හාඳුරෝ, මුගලන්හාඳුරෝ, මහාකාශ්‍යපහාඳුරෝ ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලා තමන්ගේ ගිහිගේ සම්පත් අත්හැරලා මේ ශාසනය වෙනුවෙන් නේද කැප වුණේ? මේ ශාසනය නේද මේ පිළිවෙත් දහම් පිරුවේ? මේ ශාසනයෙන්ද ජීවමාන කළේ කියලා ඔබ දැනගන්නට ඕන. මෙන්න මේ තුන දිනකට වැඩිපුර වාර ගානක් තමන්ට මතක් වෙනවා නම් තමන් නිතර භාවනාවක් එකින්නේ. මොකද්ද භාවනාව? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. මේක පින්නොත්න එකාතකින් ಗುಣ දෙයක්කට විතරක් ඇති වෙන්නේ නැහැ. තමන් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට යන්නට තමන්ට රිසල්ට් එක අර සංදිත්තිකෝ අකාලිකෝ කියන විසිබල රිසල්ට්ස් ඉමීඩියට්ලි අෆෙක්ටිව් කියන එක තමන්ට දැනෙන්නට ඕන. ඒක නිකන් දැනෙන්නේ නැහැ පින්නොත්න අඩු ගානේ දවසට විනාඩි 10ක්වත් එක දිගට මෛත්‍රී භාවනා කරන්නට ඕන. සාමාන්‍ය පන්සිල් රැක්කට මේක දැනෙන්නේ නැහැ ඇඟට. ආනිසංස ලැබෙන හොගක් නැත්තේ නෑ. නමුත් හිතට දැනෙන්න නම් විශේෂයෙන් තමන්ගේ හිත එකඟ වෙන්නට ඕන. තමන්ගේ හිත තැම්පත් වෙන්න වෙන තමයි තමන් දැනට නිර්පරාදේ කරන දේවල් තමන්ට මතක් වෙන්නේ. ඒව මගහැරෙන තමන්ගේ. දැන් තමයි මේ පොඩි පොඩි දේවල් අනිත්‍යගේ ප්‍රශංසාව, කීර්ති අපේක්ෂාමින් කරන දේවල් කොයිතරම් ලාමක දේවල්ද කියලා තමන්ට තේරෙනවා. අඩුම ගානේ දවසට විනාඩි 5ක් හරි තමන්ට හිත එක්කන් වෙනකොට තමන්ට අනිත්‍ය ගැන පුදුම විදිහ අනුකම්පාවක් හටගන්නේ. අනේ මේ රූපේ නිසා, ඇඳුම නිසා, වාහනේ නිසා මිනිස්සු කොච්චර දුක් විඳිනවද, කොච්චර මාන්න ඇති කරගන්නවද, මේ මෙච්චර හිත සතුට වෙන්න කොච්චර සැනසීමට පත් වෙන දහමක් තියාගෙනද මේ මිනිස්සු. අර සමහර මිනිස්සු ඉන්නේ නිවාඩු දවස්වල පස්සේ ලොකු බෝට්ටුවකුත් බැඳගෙන යන්නේ අර වාහනවලනේ. ඇතැම්ම 100 ගණන් දුර ගිහිල්ලා බෝට්ටුව බැඳගෙන විනාඩි 30ක් 40ක් කොහේ හරි ලේක් එකක ගිහිල්ලා එනවනේ. පව නේද පිනද? බනන්න ඔබේ යාත්‍රේ ඔබ කොච්චර වාසනාවන්තද? ඒ අර දවස් ගානක් අර බෝට්ටුවකුත් අරගෙන හැතැම්ම 100 ගණන් ගිහිල්ලා ලබන සතුට සල්ලි තියදන් කරගෙන ඔබට විනාඩි 10ක් ඔබ ඉන්න කාමරේ ඉඳගෙන අරට වඩා 100 ගුණයක සතුටක් ඔබට ලබන්න පුළුවන්. ඊතරම් දහමක් නේද අපට ලැබුණේ කියලා මේ තෙරුවන ගැන ලොකු ගෞරවයක්, ප්‍රසාදයක් තමයි ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි දිනපතාම තමන්ගේ වටේ සර්කල් එකක් වගේ මේ තෙරුවන තමන්ට දැනෙනවා. සජීවී වෙනවා. මෙන්න මේ දහමත් එක්ක ඉදිරියට යනකොට පින්නතුනි ප්‍රධාන වශයෙන්ම කෙනෙකුට වඩන්න තියෙන කාරණා දෙකයි. මොකද දෙක? Even though there are a lot of teachings that Buddha has explained to achieve Nibbana, finally, we have to practice only two things. There are a lot of discourses that we can see that Buddha has explained these concepts. Sometimes Buddha explains these techniques as mindfulness and mindful meditation. Sometimes Buddha says, Chitta Bhavana and Panya Bhavana. Chitta Bhavana means concentration meditation and Panya Bhavana means insight meditation. In one side, we should concentrate our mind in the present moment with a particular wholesome object, such as loving kindness, breathing meditation. These are the techniques. There are 40 meditation techniques that Buddha has explained to concentrate our mind in the present moment. When mind is concentrated, we have to reflect on impermanence. Eye is impermanent, forms are impermanent, like that. බුදුදහමේ ගැඹුරට යනකොට බුදුහාරෝ කියනවා ලෝකයේ පහළ වෙච්ච බුද්ධිමත් මිනිස්සෙකුට තමන්ගේ මිනිස් ජීවිතෙන් ගත හැකි ඉහළම ප්‍රයෝජනය මොකද්ද කියලා. මේ ලෝකයේ පහළ වෙච්ච නුවණැති කෙනෙකුට ඉගෙන ගන්න තියෙනවා නම් ඉගෙන ගන්න තියෙන ඉහළම අධ්‍යාපනය මොකද්ද කියලා. යමෙකුට ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය මොකද්ද? බුදුහාම දේශනා කරනවා පංච උපාදානස්කන්ධයේ තේරුම් ගැනීම කියලා. අපි ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත් මේ මොහකින් දේ ලැබුණත් ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීමක් උනේ. ඊළඟට කියනවා ලෝකයේ පහළ වෙච්ච නුවණැති කෙනෙකුට දුරු කරන්න තියෙනව නම් මොකද්ද? බැහැර කරන්න තියෙනව නම්, ඕවකම් කරන්න තියෙනව නම් මොකද්ද? ඕවකම් කරන්න තියෙන්නේ. බුදුහාම දේශනා කරනවා අවිද්‍යාවයි භව තණ්හාවයි කියලා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොදැනීම. මොකද්ද නොදැනීම කියලා කියන්නේ? නොදැනීම කියන්නේ මේ ඇසෙන් රූපයක් දකිනකොට රූපයේ ස්වභාවය තේරුම් නොගැනීම. අපි හිතන්නේ මේ රූපය දකින්න කලිනුත් තිබ්බා, දැකලස් දෙක පියාගත්තත් මේක බාහිර ඉතුරු වෙනවා කියන කාරණේ. ඒක හරියට බලපැටියෙක් කණ්ණාඩිය ළඟට ගිහියාට පස්සේ බලපැටිය හිතනවා එයා එන්න කලින් ඒක බලපැටියෙක් හිටියා. එයා ගියාට පස්සෙත් බලපැටිය ඉතුරු වෙනවා කියන. ඒ නිසානේ ආයෙවිල බලන්නේ, බුරන්නේ ආයෙවිල්ලා. පිටිපස්සට ගිහින් බුරන්නේ. පින්නතනේ අපිත් එහෙම තමයි, අපෙන් ලොකු වෙනසක් නැහැ. අපිත් හිතන්නේ දැන් ගෙදර ඉඳන් ආවා, ආයෙ ගෙදර යනකම් ඒක තියේ කියලා නේ. අර කණ්ණාඩිය ළඟ රූපේ තිබ්බා වගේ අපිත් එහෙමයි හිතන්නේ. ගෙදර පාරෙත් වාහනේ එහෙම තියගල හිතන් ඉන්නේ. පින්නතනේ සාමාන්‍ය සම්මුති ලෝකෙ එහෙම තියනව නැත්තේ නැහැ කියන්නේ. ඒ සම්මුති ලෝකයේ තුල තමයි කර්මයක් තියෙන්නේ. අන්න ඒක විශේෂත්වය. සම්මුති ලෝකයේ තියෙන කර්මය නිසා තමයි අපි නැවත සංසාරික සර්කල් එක යන්නේ. ඔබ රුවන්වැලි සෑය වැන්දා, ඔබ සිරිපාදේ ගියා, ස්වාමීන් වහන්සේට ලොකු දානයක් දුන්නා, පන්සලට හදන්න උදව් කළා කියලා ඒ ටික මතක් වෙනකොට ඔබට මේ ලෝකයේ ඒ ටික සිහිපත් වෙනවා නම්, ඒ ටික තියේ කියලා හිතනවා නම් ඔබට සුගතියට එන්න පුළුවන්. ඒ සුගතියෙන් තමයි ඔබ අදත් මේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ. මේ මනුසාත්මයත් ලැබුණේ ඒ මාර්ගයෙන් තමයි. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි ඒකෙන් ඉඳලා විතරක් මේ සංසාරික සර්කල් එකෙන් ගැලවෙන්න බෑ අපට. ඒකෙන් සැප විඳිනවා වගේම දුක් විඳින්නත් වෙනවා. මහලු වීම, ලැඩවීම ආදී දුක් ටිකක් විඳිනවා මේත් එක්ක යද්දී. ඒකෙන් මිදෙන්න නම් මොකද කරන්නට ඕන? අර සම්මුති සත්‍ය තුල කුසල කරමින් ඉන්න ගමන් ටිකෙන් ටික එකකින් එළියට එන දේවල් ටිකක් කරනවා. බුදුදහමේ කර්ම හතරක් ගැන කියනවා. මොකද්ද කර්ම හතර? There are four karmas, actions that Buddha has explained. Atti bhikkave kammam, kannan kanna vipakam. Kalu vipaka gena dena kalu karma tiyenawa. There are some actions which are black, that consequence, black results. They are evils. Kalu vipaka gena dena kalu karma tiyenawa, dugati gama wenata hetuna karma. E wage nam Budhahara deshana karanawa atti bhikkave kammam sukkhan sukkha vipakam. Sudu vipaka gena dena sudu karma tiyenawa. Sugati ipadenata hetuna karma. There are some actions which are white, that consequence, white results. There are some actions that consequence to have a blissful life. ඊළඟට කර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අත්ති බික්කවේ කම්මං කන්න සුක්ඛං කන්න සුඛ විපාකං. කළු සහ සුදු දෙක මිශ්‍ර වෙච්ච කර්මයක් තියෙනවා. සුගතිය සහ දුගතිය දෙකම ලැබෙන කර්ම. ඇතැම්මිට දුගතිය ඉපදුනහම හොඳ විපාකත් ආනිසංසත් හම්බ වෙනවා. ඇතැම්මිට බල්ලෙක් වෙලා ඉපදෙලා ඉන්නවා, ඇතැම්මිට හොඳ තැනක ඉපදෙනවා, වාහනයකුත් හම්බ වෙනවා. ඇතැම් විට සුගති ඉපදෙලා ඉන්නවා නොඑක් විදිහේ දුගති ගාමි බවට හේතු වෙන මන්දබුද්ධික වෙන්න පුළුවන් ඒ වගේ දෙලුත් වෙන්න පුළුවන්. There are some actions which are black and white that consequence black and white results. These three of them are in the sansaric circle. ඇයි මේකේ ස්වභාවය මේ කර්ම කරාට පස්සේ ඒ කර්ම සිහි කරන කොට අපට නැවත මේ ලෝකේ තියෙන දයක් විදිහට පේනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලින් ලෝකෙ මිනිස්සු දැනගෙන හිටියේ මේ කර්ම තුන විතරයි. බුදුහාමුදුරුවෝ පහළ වෙලා තවත් අලුත් කර්මයක් දේශනා කළා. අලුත් කර්මයක් කියන්නේ බුදුහාමුදුරුවෝ නිර්මාණයක් නෙවෙයි. මේ ලෝකෙම තියෙන ලෝකේ අවිද්‍යාවෙන් සැඟ වෙලා තියෙන තවත් කර්මයක් බුදුහාමුදුරුවෝ අපට අනාවරණය කළ දුන්නා. අත්තිබික්කවේ කම්මං අඛණ්ණ සුඛං අඛණ්ණ අසුඛ විපාකං. There are some actions neither black nor white results. That consequence neither black nor white results. Paticca samuppada pilivanda avabodhayen chaturarya satya pilivanda avabodhayen ape me asadi ayatana gana rupadi aramunu gana rupa shabda adi skanda panchake gana meke anithyatave menhi karanawa nan impermanence එක මෙනෙහි කරනවා නම් අන්නේ මෙනෙහි කරන මොහොත නැවත භවයට යන කර්ම නෙවෙයි. ඒව භවයෙන් නිදහස් වීමට හේතු වන කර්ම. ඒවට කියන්නේ කලුත් නොවන සුදුත් නොවන කර්ම කියලා. මෙන්න මේ මට්ටමේ ඉඳගෙන තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච බුද්ධිමත් තැනැත්තෙකුට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. වඩනවා නම් වඩන්න ඕන දේවල් දෙකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සමත විදර්ශනා කියන දෙක. එක පැත්තකින් සමතේ වඩමින් චිත්ත භාවනා වඩමින් හැකි තාක් දුරට බුදුගුණ භාවනාව, මෛත්‍රිය, ආනාපාන සතිය, ධාතු මනසිකාර්යය, පටික්කුල මනසිකාර්යය මේ වගේ භාවනාවක් උපයෝගී කරගෙන හැකි තාක් දුරට හිත සමාධිමත් වෙලින්න කාලය වැඩි කරගන්නට ඕන. මේක පේනතුනේ මරණයෙන් පස්සේ සුගතිගාමි හෝ නිවන් දකින්න විතරක් නෙවෙයි. මේ ජීවිතේම ජීවිතය අත්විඳින්න කැමතිනම් ජීවිතේ ලස්සන බලන්න කැමතිනම් හිත සමාධිමත් කරගන්න. බුදුහාම දේශනා කරන එක මොහොතක් හරි හිත සමාධිමත් කරගන්න පුළුවන් නම් ඒතනත්තා දිව්‍ය ලෝක හයේම විඳින සුවයට වඩා ඉහළ සුවයක් විඳිනවා කියලා. In one side, we should develop the concentration meditation. We should increase the duration of practicing concentration, using some techniques such as loving kindness, breathing meditation, contemplating on the qualities of the Buddha, Dhamma, Sangha. These are the meditation techniques that we can use to practice to concentrate our mind. Make tamaya apethi neka iskilleka. මේ ලෝකේ ඉපදිච්ච නුවණැති කෙනෙකුට තියෙන එක ස්කිල් එකක් තමයි මේක. එක දක්ෂතාවයක් තමයි මේක. මේක තමයි අපේ GPA කියන්නේ Great Point Average එක කියලා මම කියන්නේ. Buddhist GPA Great Point Average is that the duration of concentrating our mind. The more we can concentrate our mind in a particular meditation technique is that Buddhist GPA. Not only that, there is a Buddhist IQ too. Intelligence quotient. What is that? The duration of practicing insight meditation, contemplating on impermanence. Anithyatave menihi kirime kaale tikin tika wedi karana. කොහොමද අනිත්‍යතාවය මෙනෙහි කරන්නේ? ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍ය ආදී වශයෙන් මේ ඇස කන නාසාදී ආයතන 6, රූප ආදී අරමුණු 6, චක්කු විඥාන ආදී විඥාන 6 බලන්න පුළුවන්. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන විදියට මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධියම බලන්න පුළුවන්. මේව බලන්න බලන්න මොකද වෙන්නේ? බලන්න බලන්න පේනතුනි දුකෙන් නිදහස් වෙනවා තමයි. දැන් සමත භාවනා වඩිනකොට හිත සමාධිමත් වෙනවා. හිත අතීතේට අනාගතේට දෙකට දුවන්නේ නැහැ. විදර්ශනා වඩනකොට එන්නේ එන්නම අර බාහිර අරමුණක හිත බැස්සගෙන අපි දුක් විඳින ගතිය අඩු වෙනවා එන්නේ. බලාගෙන ඉඳි දුක් ටික නිදහස් වෙනවා. ඇයි අපි මේ දුක් විඳින්නේ බාහිර දෙයක් පුද්ගලකින් ඉඳ නෙවෙයි. මේ තනිකරම අපි දුක් විඳින්නේ අපි අවිද්‍යාව හින්දා. කවුරු හරි ඔබට බැන්නනම් ඔබ අකමැති විදිහට හැසිරුණා නම් ඒ ගැන හිතන හැම මොහොතකම ඔබ දුක් වෙන කොහොමද? ඔව් තමන් ඒක ගැන හිතනකොට ඒක නිත්‍ය දෙයක් විදිහට ගන්නවා. ඒ හැසිරෙච්ච එක නැතමිට ඒක දන්නේවත් නැහැ. යා හිතලවත් මේක වරදක්ද කියලා. ඇතැමිට හිතලා කරත් දැන් යාට ඒක සම්පූර්ණව අමතකයි. නමුත් අපි තාම ඒක හිත හිත ඒක රඟපාමින් අනිත්‍යයටත් කිය කිය මට මෙහෙම බැන්නහවලා ඉන්න තැන මෙහෙම කතා කළා මෙහෙම හැසිරුණා කිය කිය අපි නැවත ඒක ජීවමාන කර කර අපි දුක් විඳිනවා. පින්නතුනේ මෙන්න මේ මගේ යනකොට බුදුහාමර දේශනා කර විශේෂ කාරණයක්. ඒ තමයි අපේ සැබෑම ජීවිත ස්වභාවය. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ. හත් ආකාරයකින් බලන්න කියලා. ආකාර හතකින් බලන්න කියලා. රූපය ගත්තොත් රූපය කියන්නේ මෙන්න මේක. රූපය කියන්නේ මොකද්ද? ඇහැට පේන රූපේ වෙන්න පුළුවන්, ඇහැ වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන් මේ ආදී රූප 28. මේ රූප 28ේ ස්වභාවය දැනගන්නට ඕන. ඊළාට ඒ රූපය හටගන්නේ කොහොමද? ආහාර නිසා හටගන්න රූපය මෙහෙම හටගත්තා නේද? ඒ රූපේ වය දකින්නට ඕනේ. ඒක නිරුද්ධ වෙන ආකාරයක් දකින්නට ඕනේ. ආහාර නැති වෙනකොට ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ මේ රූපේ නිරුද්ධ කරන මාවත මේ හෑන්ඩ් අවුට් එකේ 6 වෙනි පිටුවේ තියෙන ඒටි. ඊට පස්සේ ඒ රූපය, ඒ වේදනාදී මේ කරුණු නිරුද්ධ කරන මාර්ගය මොකද්ද? ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ විතරක් නෙවෙයි මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම දකින්නට ඕන, වය දකින්නට ඕන, ආස්වාද ආදීනව නිස්සරණ බලන්නට ඕන. මේ දකින්න රූපේ තමන් කැමති දෙයක් නම් මේකට ඇලිලා ආස්වාදයක් විඳින හැටි, ඒ වගේම තමන් කැමති විදිහට නොපවතිනකොට ඒකෙන් තමන් විඳින දුක ආදීනවය, ඒ වගේම මේක මිදීම නම් වූ ආදීනවය, මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකය හත් ආකාරයකට බලන්න ඕන කියලා. මේකේ ඉන්නේ සත්තරාණ සූත්‍රයේ ආකාර හත් විදිහට බලන විදිය. ඒ විතරක් නෙවෙයි ත්‍රිවිධ උපපරික්ෂාවක් දේශනා කළා බුදුහාඳුරෝ විශේෂයෙන් බලන්න ඕන කාරණා කීපයක් ගැන. ඒ තමයි ඉද බික්කදී බික්කු ධාතුසෝ උපපරික්කති ආයතනසෝ උපපරික්කති පටිච්ච සමුප්පාදතෝ උපපරික්කති. මේ ශාසනයේ නුවණැති කෙනා මේ තමන්ගේ අධ්‍යක්ෂක ටික ධාතු වශයෙන් බලනවා. ධාතු 18ක් තියෙන මොනවද? ඇස චක්කු ධාතුව, රූප ධාතුව, චක්කු විඥාන ධාතුව. ඊළඟට සෝත ධාතුව, සද්ද ධාතුව, සෝත විඥාන ධාතුව. ගාහන ධාතුව, ගන්ධ ධාතුව, ගන්ධ විඥාන, ගාන විඥාන ධාතුව. જીවහා ධාතුව, රස ධාතුව, જીවහා විඥාන ධාතුව. කාය ධාතුව, පොට්ටම්බ ධාතුව, කාය විඥාන ධාතුව. මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන ධාතුව. මේ ධාතු 18. ඒ කියන්නේ අපිට මේව සැබෑ ලෝකෙදී බලන්න බෑ ඇත්තෙන්ම. මේව සම්පූර්ණයෙන්ම නුවණින් දකින්න ඕන දෙයක්. මේක හරියට අයිස්බර්ග් එකක යට බලනවා වගේ. අපේ ජීවිතේ හරියට අයිස්බර්ග් එකක් වගේ. ඒ අයිස්බර්ග් එකේ උඩ පේන ටිකයි. නමුත් ඒ උඩ ටික පේනුනට යට ලොකු කොටසක් විසින් තමයි අර උඩ කොටස හැන්ඩල් කරන්නේ. අන්න ඒ වගේ අපට බාහිරට පේන්නේ මට පුතෙක් ඉන්නවා, වාහනයක් තියෙනවා, මට හොඳ ඇඳුම් ටිකක් තියෙනවා, මට හොඳ ජොබ් එකක් තියෙනවා, මං අහවල් තැන රැකියාව කරන්නේ, අහවල් විශ්වවිද්‍යාලේ උපාධි ගත්තේ. මේ ටික තමයි අයිස්බර්ග් එකෙන් උඩ ටික. අයිස්බර්ග් එකෙන් යට මොනවද යන්නේ? යට යන්නේ ස්කන්ධ ධාතු ආයතන ටික. එන්නතින මේක නිකන් දකින්නේ බෑ. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් බුද්ධෝත්පාද කාලයක අපි නුවණින් දකින්න ඕන ටික තමයි මේ යට ටික. මේ යට ටික දැකගත්තට පස්සේ පින්නතුනි අර උඩ ටිකෙන් අපව පාලනය කරන්න බෑ. මේ යට ටිකේ ඇත්තටම මොකක්ද යන්නේ? මේ යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. ඇත්තටම අපි මේ බාහිර උඩ ටික අත්විඳිනවා කියලා විඳින්න යට ටික අපි දන්නේ නැහැ ඒක. අපේ මනසින් තමයි සම්පූර්ණ දුක් සැප ටික විඳින්නේ මේ. නිකන් උදාහරණයක් කියන්නම්කෝ. ඔබ රාත්‍රී කාලයේහි අපි කියමු තව ඥාති ගෙදරක දානෙකට ගියා. රෑ බණත් අහලා ඥාති උන් දෙක නිදාගත්තා. නිදාගනකොට ඔබගේ දුව හෝ පුතත් ළඟම ඉන්නවා. දරුවගේ පිට උඩ අත තියාගෙන ආදරෙන් නිදාගන්නවා. නිදාගනකොට රෑ කරුවලයිනේ. ඈ කරුවලේ මත ගන්න නේද කොහොමද කියලා තහ අත ගන්නවා. අත ගන්නකොට එකපාර කවර ලයිට් එකක් දානවා. දැන් මම කවුද ඉන්නේ? වෙන ළමෙක් ඇතැම් පිට ඉන්නේ. එතකොට ඔබ මෙතෙක් හර දරුවා කියලා උණුසුමේ වින්දේ, දරුවද වින්දේ? ඔබේ මනසමයි ඔබ වින්දේ අතීත අත්දැකීම් ටිකත් එක්ක. බැරි වෙලාවක් දරුවා නෙවෙයි පිනතුනේ තෙන් හිටියේ බලු පැටියෙක් නා. ඒකත් නෙවෙයි පිනතුනේ බැරි වෙලාවක් එතන හිටියේ සර්පයෙක් නා. ඔබ සරපේගේ උණුසුමත් අනීමේ මගේ දරුවා කියලා ඔබ දරු සෙනෙහසයිමින් දර සර්පයත් එක්ක. පින්නතනිය අපේ සමස්ත ජීවිතෙම කරන්නේ මේක. ඔබ දරුවෙක් අත්විඳ නෙවෙයි. ඔබ දරුවකගෙන් සුවයක් හින්ද නෙවෙයි. ඔබ වෙනත් ඥාතියෙක්ගෙන් සුවයක් හින්ද නෙවෙයි. දුකක් හින්ද නෙවෙයි. ඔබ සම්පූර්ණම දුක හෝ සැප වින්දේ ඔබේ මානසික ස්වභාවය විදියට. මේක තේරුම් ගත්තොත් පින්නතුනි ඔබ එදාට තමයි බුදුහාමුදුරණ ගරු කරන්නේ. එදාට ඔබ බුදුහාමුදුරණ වඳින්නේ සතර පසඟ පිහිටුවල. මේ වගේ දහමක් මේ වගේ මොලාවකින් මිදෙන්න නේද මට මේ දහමක් දේශනා කරන්නේ කියලා පුදුම ගෞරවයක් හටගන්නේ එදාට. ඔබේ වයස ගන්න පින්නතුනි අඩු ගානේ වයස. දැන් මට 60ක් වෙනවා කියන්නේ වයස වැඩි කී හිතේ තින්නවා ඉන්නවනේ. වයසත් පින්නතුන අපි විඳින්නේ මනසින්. කයි නෙවෙයි ඇත්තෙන්ම. ලෙඩක් ගත්තත් ලෙඩක් කියලා විඳින්නෙත් මනසින්. කයි නෙවෙයි ඇත්තෙන්ම. ශරීරේ වේදනාවක් නැහැ කියලා මේ කියන්නේ නැහැ. වේදනාවක් තියෙනවා, කායික වේදනාවක් වෙනවා. නමුත් ඒක ඊටාම සල්පෙයි. වැඩිපුර ප්‍රමාණයක් ඔබ විඳින්නේ මනසින්. දැන් අපි ගියමු report එකක් එනවා. අපේකම ලොකු රෝගයක් තියෙ කියලා නේනවා. ආපු ගමම ඉතින් බෙහෙත් ගන්න කලින්ම කොණ්ඩේ ගිහිල්ලා. නෑ. ඩොක් වෙනදලා සතිය දෙකක් කියනවා. එනකොට තව report එකක් එනවා. නෑ, ඒක report එක මාරු වෙලා කියලා වෙන කෙනෙක්ගේ. පින්නතුනි සම්පූර්ණයෙන්ම මේ ඇත්තටම ලෙඩේ තිබ්බත් පින්නතුනි ඔබ දුක් විඳින්නේ ලෙඩෙන් නෙවෙයි. ඔබ දුක් විඳින්නේ මනසින්. ඒ නිසා මේ මනස හරියට අපි තේරුම් ගත්තොත් ඒ තේරුම් අරගෙන නිදහස් වෙන ක්‍රමයේ ධර්මයෙන් තේරුම් ගත්තොත් එදාට පින්නතුනි අපේ ශරීරයේ දිරාපත් උනත් වයසට ගියත් ලෙඩ උනත් අපි දුක් වෙන්නේ නැහැ. අපි ඊට වඩා මනසින් ශක්තිමත් වෙලා අත්තදීපා භික්කවේ විහෙරතත් සරණාන අඤ්ඤ සරණා කියපු විදිහට තමන්ගේ සිතම තමන් පිළිසරණක් කරගෙන ධම්මදීපා භික්කවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා ධර්මයෙන් පිළිසරණක් කරගන්න වෙන කිසිම පිළිසරණක් නෑ අපට. ඔබට දරුවෝ හිටියත් ඔබ වයසට ගිහිල් එක්තැමනු මොහොතෙහි ඒ දරුවගෙන් ඔබට නිසි සෑකරණයක් නෑ. ඔබ හදාගත්තු හිතින් විතරයි ඒ පිළිසරණ ඔබට ලැබෙන්නේ. මෙන්න මේ දහම තුළ පින්නතුනේ හැකි තාග දුරට ඒ නිසා ටිකෙන් ටික පටන් ගන්න සමත භාවනාවක් මෛත්‍රී භාවනාවක් පටන් අරගෙන ටිකෙන් ටික ඒක අඛණ්ඩව දිනු කරන්න. අනිත් පැත්තෙන් හිත සමාධිමත් වෙන්න වෙන්න මොකද කරන්නට ඕන? හිත සමාධිමත් වෙන්න වෙන්න මොකද කරන්නට ඕන? මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන්න. බුදුදහමේ තියෙන මූලික ඥානීම් ටික සියල්ලක්ම මයිතන මං කලිනුත් මේ පින්නතුන දීලා තියෙන. නැවත වතාවක් මේ විශේෂයෙන් පොසොන් පොයි හින්දා බුදුදහමේ තියෙන මූලික ඥානීම් ටික සියල්ලක්ම එකට කැටිකලමේ තියෙනවා. මේ හෑන්ඩ් අවුට් එක තමන්ගේ ළඟම තියාගන්න වීඩියෝ එකට බලන්න මේක. මුලින්ම කියන සම්බපාපස්ස ගාථා බුදුදහමේ මූලික ඉගැන්වීම් ටික කෙටි කලෙකම ගාථාවකින් තියෙනවා. ශෝකේ පහළවන සියලුම බුදුරජාන් වහන්සේ දේශනා කරන අනුශාසනය. සම්බපාපස්ස කරන අකුසල කරන්න එපා. කුසල සුප සම්බදා කුසල වඩන්න. සජිත පරියෝදපනම් තමන්ගේ හිත පිරිසුදු කරගන අවිද්‍යාව දුරු කරන්න. ඊළඟට පින්නොතේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තමන් ගැඹුරට යන අපේක්ෂාවක් තියෙනවා නම් ධහමෙන් තමන් ළඟ තියෙනවන ගුණාංග ටික මේ තියෙන මුලින්ම. එකක් මෛත්‍රිය සාගත වෙන්න. එකක් නුවණැතිවන්න. මොකද නුවණැති කියලා කියන්නේ? ධර්ම දේශනාවක හරය තමයි දර්ශන සම්පත්තියට අදාළ කාරණා ටික. විෂන් එක. බුද්ධසම්බල තියෙනවා විෂන් එකයි මිෂන් එකයි කියලා දෙකක්. බුද්ධසම්බල විතරක් නෙවෙයි. ඕනම තැනක ඕනම ඉන්ස්ටිටියුට් එකක විෂන් එකක් තියෙනවා මිෂන් එකක් තියෙනවා. කෙනෙක් ඇසුරු කළත් දර්ශනයක් කියුවත් බුදුදහම තේරුම් ගත්තත් බලන්න විෂන් එක මොකද්ද මිෂන් එක මොකද්ද කියලා. කෙනෙක් ඇසුරු කරත් බලන්න එයාගේ විෂන් එක මොකද්ද කියලා. ඒ වගේම බලන්නේ විෂන් එක ඇචීව් කරන්න එයාගේ ප්‍රැක්ටිස් එක මොකද්ද කියලා. මෙන්න මේකෙන් තමයි කෙනෙක් තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක තේරුම් ගන්න තමන් නුවණැති වෙන්නට ඕන. ඊළඟට න වංක ජාතෝ කියලා කාරණයක් තියෙන බුදුදහමේ. මේක බොහෝ වෙලට කතා කරන්නේ නැහැ පින්නතුනි. බුදුහාම දේශනා කරන හේතු විඤ්ඤෝ පුරිස වංශට අමායාවේ න වංක ජාතෝ කියලා. කපටි අයද මේක කරන්න බෑ. හොඳ අවංක හැඟීමෙන් එන්නට ඕන. ඒ වගේම මායාකාරී නොවන බව. තමන් අනිත්‍ය රවටන කෙනෙක් වෙන්න බෑ. ඊළඟට ඍජු ගතිය. ඔනස්ටි කියන එක. මෙන්න මෙතෙන්දි තමන් අර අපි මුලින් කියපු විදිහට අපි මොකක් කළා ධර්මයේ නාමයෙන්. ධර්මයේ නාමයෙන් විතරක් නෙවෙයි දහමට බැසගත්තට පස්සේ ඇඳුමක් ඇඳගත්, වාහනයක් ගත්තත්, කොණ්ඩේ පීරුවත් දහමත් එක්ක ඉන්නවද? ඒකෙන් කියන්නේ මේ ලස්සන වෙන්න එපා කියලා, කන කරා ආභරණ දාන්න එපා කියලා නෙමෙයි කියන්නේ, වරදවා තේරුම් ගන්න එපා. පන්දල මාලිකා විසාකා මේල පලඳනාවත් ඇඳගෙන තමයි පන්සල් ආවේ. ඒක ගැටලුවක් නෙමෙයි මේ කියන්නේ. තමන් මේ කරන දෙයින් තමන් බලන්න තමන්ගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. එහෙම බලලා කරන දේ කරන්න. එහෙම බලලා හොඳ වාහනයක් ගත්තට කමන්නේ. හොඳම විශ්වවිද්‍යාලවල ගියත් කමන්නේ. ડોක්ටරේට් එකක් නෙවෙයි දෙකක් ගත්තත් කමන්නේ. තමන් මේ කරන දෙයින් ඒව අඩු වෙනව නම් ගන්න. පින්නොතින මෙන්න මේක තමයි දහම ළඟදී අපේ තියෙනට උන. මෙහෙම වෙනකොට අපි හරි විවෘතයි පින්නොතනි. අපි හරි නිදහස්. අපට බරක් නැහැ ඉතර. මෙහෙම නැතුණාම තමයි අපට හරි බර. යනකොට හිතලා යන්න වෙන්නේ අවදිනකොට මේ. අනිත්‍යයි හොඳයි කියන විදිහට යන. අඳුම් අඳිනකොටත් එහෙමයි. ගියක් හදනකොටත් එහෙමයි. හැම තැනදීම අනිත්‍ය ගැන හිත හිත අනිත්‍යය පැහැදෙන විදිහට තමයි කරන්නේ. නමුත් මේ දහම් කැඩපත ධර්ම මිර එකත් එක්ක ඉන්නකොට අපි වග කියන්නේ බුදුහාඳුරන්ට. අපි වග කියන්නේ ධර්මයේ සංගයට එන්න හට නෙවෙයි. ඒ කියන්නේ අපිත් එක්ක ගනුදෙනුව තියෙන්නේ සත්පුරුෂයත් එක්ක. ඒකෙන් කියන්නේ අනිත්‍යය නොසලකා හරිනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. අනිත්‍යය කරන නිර්පරාද විවේචන අපට අදාළ නැහැ කියන එක. නුවණැති කෙනෙක් කියනවනම් අපි ඒක පිළිගන්නවා. අපි අඩුවක් කිව්වොත් අපි හදාගන්න එක හරි. ඒක නොකරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අපට ඉන්න හොඳම වටිනාම සම්පතය තමයි කල්යාණ මිත්‍රය. කල්යාණ මිත්‍රය නොවන කෙනෙක්ගේ ಗುಣකතනයකට වඩා හොඳයි කල්යාණ මිත්‍රයෙන් බැනුම් අහන එක. සමහර අපි රවටන අපි හොඳ කියන වැඩක් නැහැ ඒ වහලා. අපේ අමමල් රේණුවක බුද්ධියක් වැඩි වෙන්නේ නැහැ ඒකෙන්. තමත් මුලා වෙනවා අපි. දැක්කාමානේ හරිය හොඳයි වැලිය පුපත හරිය හොඳයි කියලා ಗುಣකතන කියලා නැදිද නැදමිට දොස් කියන. ඊට වඩා හොඳයි පිනතුනේ ඉන්න තැන බණින කෙනා හොඳයි ඊට වඩා. ඒ අපේ අඩුපාඩුවක් පෙන්වන කෙනාගේ අපට පොඩි හරි දෙයක් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. නැති කෙනාගේ ඉගෙන ගන්න දෙයක් නැහැ ඇත්තෙන්. එනිසා මෙන්න මේ ගුණාංග සමග ළඟ තියෙන්න. ඊට පස්සේ විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං කියලා කාරණයක් තියෙනවා ධර්ම මාර්ගයේදී. තමන්ගේ ලෝභය දැඩි ද්වේෂය අඩු කර ගන්නට ඕන. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන අපට තියෙන ලොකුම තිසරණය සරණ පිළිසරණ. කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර්ය ධර්මාද්වන ප්‍රතිපදාව කියන දේ අපට තියෙන නිවන දක්වාම ප්‍රඥාව වැඩෙන තියෙන කාරණා හතර. ඒකට සෝතපාටි අංග කියලාත් කියනවා. ඊළඟට පිනොදුනි කාරණේ මෙද සූත්‍රේන ගුණාංග ටික. පුළුවන් තරම් ඒ ටික වෙන වෙනම අධ්‍යයනය කරලා ඉගෙන ගන්න බලන්න. ප්‍රැක්ටිස් කරන්න බලන්න. එක පැත්තකින් මංගල සූත්‍රේන කරුණු ටික 38ම ලියාගන්න තමන්ගේ නිතර මේසේ අපේ යන තැනක ලියාගෙන ඒ ටික බලන ආදම කීයක් මේකෙන් මගේ අතින් උනාද කියලා. අනිත් පැත්තෙන් ලියාගන්න කාරණේ මෙද සූත්‍රේ තියෙන කරුණු ටික. සක්කෝ උජෝජ සූජෝජ කියන කරුණ 14ක් තියෙනවා. ඈ ඔනස්ටි ඈ අප්‍රයිට් ඔහොමම කියලා තියෙනවා. ඒ කරුණු ටික තමන්ගේ අතින් කොච්චර තමන් ඒකේ ගැඹුරට යනවද කියලා බලන්න. අනිත් පැත්තෙන් යටින්ම ලියාගන්න සමත විදර්ශනා දෙක තමන් කොච්චර ප්‍රැක්ටිස් කරනවද කියලා. ස්වර්ගගාමි මාර්ගයත් මොක්ෂ මාර්ගයත් දෙක ස්වර්ගගාමි මාර්ගය තුල කම්මස්සකතා සම්මාදිටියත් එක්කඳගෙන හැකිතාන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා. ඒවා මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි. මේ ජීවිත කාර්යම තමන්ට සතුටුයි තමන්ගේ දෑතින් කරපු දේවල් ගැන නේද? කල්පනා කරනකොට ලොකුව මනසට සතුටක් එන්නේ. ඒ එන සතුටම පින්නතුනි තමන්ගේ කයේ නිරෝගීතාවයටත් හේතු වෙනවා. ඊළඟ මොක්ෂ මාර්ගයේදී පටිසම්පාදේ පිළිබඳ අවබෝධයත් එක්ක සීල සමාධි ප්‍රඥා කියන මේ කරුණුවට නැඹුරු වෙන්න. ඊට පස්සේ පටිසම්පාදයේ විවිධ ආකාරයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. දැන් බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම තමයි පටිසම්පාදේ කියන එක. හැතැම්මිට පටිසම්පාදේ කියන වචනම නැහැ. සමහර තැන්වල කෙලින්ම පටිසම්පාදේ කියලාම දේශනා කළා තියෙනවා. දැන් බාහ්‍ය දාරු චීරිය කියලා ගත්තොත් පටිසම්පාදේ කියන වචනේ නැහැ. ඕර කොහොමද දේශනා කළේ? බාහ්‍ය දාරු චීරිය දේශනා කළේ දිත්තේ දිට්ට මත්තන් කියලා. පස්සඟ මහනුවර පටිසම්පාදේ දේශනා කරේ කොහොමද? යංකින්ච සමුදේ ධම්ම සම්මතන් නිරෝධ ධම්මන් කියලා. අස්සජහන්දරෝ ඒක ඉගෙනගෙන ගිහිල්ලා සරුවත් මහනුවරට කොහොමද දේශනා කළේ? යේ ධම්ම හේතුපවාතේ සංහේතුන් තථාගතෝ ආහෝ කියලා. තව තැනක කියනවා අස්මින් සති දන් හොති අස්මින් අසති දන් හොති කියලා. තවත් තැනක කියනවා සබ්බේ සංඛාර අනිච්චා කියලා. තවත් තැනක කියලා තියෙනවා චක්කුන් අනිච්චං රූපං අනිච්චං කියලා. මේ විවිධ තැන්වල විවිධ වචන වලින් කියලා තියෙනවා. විවිධ වචන වලින් කිව්වට කන්සෙප්ට් එක එකයි. ඒ ඕඩියන්ස් එකට තේරුම් ගන්න පුළුවන් විදියට බුදුහාරෝ කෙටියෙන් කියලා තියෙනවා දීර්ඝව දේශනා කරලා තියෙනවා. නමුත් ඒ මොකක ගියත් අවසානයේම බලනකොට දේ තමයි අපේ සියලුම අධ්‍යක්ීම් වල ස්වභාවය අහුත්වා සම්බුතං හොත්වාන භවිසති කියන එක. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. Not being occurred comes to occurrence, being occurred will not go to occurrence. This is the silver line of all Buddhist doctrines in the supramundane level. Whatever we experience through our six senses, the nature of those experiences, that not being occurred comes to occurrence, being occurred will not go to occurrence. But the previous thought influences the present thought. Present thought also influences the next thought. But everything is impermanent. මෙන්න මේ දහම් මගේදී ළඟට සතර සතිපට්ඨාන ගැන අපි දේශනා කළා. ඒ කරුණ මේකේ තියෙනවා. විශේෂ කාරණයක් තමයි සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියන කාරණය. සතිපට්ඨාන කියන වචන ඔබ හුඟක් අහලා ඇති. මෙන්න මෙතෙන්දී පින්වතුනි බුදුහාම දේශනා කරනවා සතිපට්ඨානයක් දැනගන්නට ඕන සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාවක් දැනගන්න ඕන කියලා. ඒ මොකක්ද? Mindfulness, mindful meditation and the path that leads to mindful meditation. Mindfulness means fourfold mindfulness. The contemplation of body, the contemplation of consciousness, the contemplation of feelings, and the contemplation of mental formation. Satipatthana bhavana or mindful meditation means that reflecting on impermanence of body, mind, feelings and mental formation. Samudaya dhammanupassī viharati, vaya dhammanupassī viharati. Reflecting on arising and ceasing of four things: forms, feelings, consciousness, and mental formation. And what is the path that leads to mindfulness? Understanding the dependent origination. පටිසම්පාදි. පටිසම්පාදි තේරුම් ගැනීම කියන්නේ මේ ඉම්පර්මනන්ස් එක තේරුම් ගැනීම. මේ අපේ තියෙන අත්දැකීම් ලෝකය හැම මොහොතෙම මේ අසාදී ආයතන 6, රූපාදී අරමුණු 6, චක්කු විඤ්ඤාණාදී විඤ්ඤාණ 6 හැම මොහොතෙම ඊට අදාළ කරුණු සම්බන්ධ තියෙනවා. දැන් ඇස තියෙනකොට ඇසේ ටික විතරයි යන්නේ. කන තියෙනකොට කනේ ටික විතරයි යන්නේ. එක ආයතන ආයතන දෙකක් එකට ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඇස කියන ආයතනේ නම් ඇස තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඤ්ඤාණය තියෙනවා, චක්කු සංපස්සය තියෙනවා, චක්කු සංපස්සා වේදනා තියෙනවා, රූප සංඥා තියෙනවා, රූප තණ්හා තියෙනවා, රූප සංචේතනා තියෙනවා, රූප විතක්ක තියෙනවා, රූප විචාර තියෙනවා. එක්කම් මොහොතේ 10ක් හටගෙන නිරුද්ධ වුණා. නිරුද්ධ වෙලා ඒක ශනික වෙයිට පස්සේ මන ආයතනෙන් ඊට පස්සේ අපි බලන්න. එන්නතුනේ මේ වගේ ටිකෙන් ටික අපි මේවා අපි අහන්නට ඕන. මේ මොහොතේ අපෙන් ගිලිහුණොතින් ආ ඊළඟ මොහොත බුදුරු සිය ගානකින් පස්සේ වෙන්නත් පුළුවන්. අමාරුයි කියලා හක දාන්න බෑ අපට මේක. මේ අපට ලැබෙච්ච ඉතාම දුර්ලභ අවස්ථාව පින්නොතින අපට අනිත් ඕන දෙයක් ඕන කාලයක කරන්න පුළුවන්. ත්‍රිවිධ ලෝක යනේක, බ්‍රහ්ම ලෝක යනේක, පරිසරයට යහපත් වන දේවල් කරන එක, ඒ ඕන දෙයක් ඕන කාලයක අපිට කරන්න පුළුවන්. නමුත් මේ අනර්ග දහම පින්නතුනි ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍රයන්ගෙන් විතරයි. ඒක මිස් කරගන්න එපා. ඒක මිස් කරගත්තොත් ඔක්කොම මිස් වුණා වගේ. ඒක ලැබුණොත් හැමදේම ලැබුණත් වගේ. ඒ නිසා පින්නතුනි අනිත් හැම ගුණධර්ම ඕන කාලයක අපට පුරන්න පුළුවන්. ඒ නිසා දර්ශනෙට අදාළ ප්‍රතිපදාවට අදාළ කරුණෝ ඉතාම මැනවින් දේශනා කරන දේශකයන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා. හොයාගෙන ගියන්නේ කියන්නේ ඩ්‍රයිව් කරන් යන්න ඕනේ නැහැ. ඈ දැන් ওই ලැප්ටොප් එක තියෙනවනේ නේ, ඉන්ටර්නෙට් එක තියෙනවනේ. ඒකෙන් ඕන තරම් ලෝකෙ කොහේ හිටියත් හොයාගෙන ගිහිල්ලා මුණ ගැහෙන්න පුළුවන්, කතා කරන්නත් පුළුවන්. ඕන කෙනෙක්ගේ බණ තමන් හැබැයි දක්ෂ වෙන්නට ඕන. තමන් හැමදාම එකම තැන ඉන්නවද, තමන් ඉදිරියට දිනෙන් දින යනවාද කියන එක තමන් තීරණය කරනවා තමන්ගේ බුද්ධිය ප්‍රමාණයට. ඒ නිසා දිනෙන් දින පින්නතුනි වේගෙන් තමන් ආධ්‍යාත්මික ඉදිරියට යන්නට ඕන. තමන්ගේ වයස යනවට වඩා වේගෙන් දැනුමෙන් ප්‍රැක්ටිස් එකෙන් දෙකෙන්ම ඉදිරියට යන්නට වේගෙන්. එක පැත්තකින් සමතේ දිනු කරගන්න, අනිත් පැත්තෙන් විදර්ශනා දිනු කරගන්න. මේ කරුණ ටික පින්නතුනි දේශනා කළා. එනිසා බුදුහමෝ දේශනා කරන්නේ අපට තමන්ට තමන් පහන කොට ඉන්න, තමන් හිත දිනු කරගන්න, ධර්මයේ පිළිසරණ කරගන්න. අතදීපාභික විහෙරතත් සරණා, ඥාඤ්ඤ සරණා, ධම්මදීපාභික විහෙරත ධම්ම සරණා, ඥාඤ්ඤ සරණා කියලා දේශනා කරා. පින්නතුනි මෙවැනි වටිනා ධර්මයක් අපට ලැබුණේ. එනිසා මේ ධර්ම ලැබුණු වටිනාම අවස්ථාව පින්නතුනි තමන් කොයි වයසේ හිටියත් තමන් ප්‍රමාදය කියලා හිතන්න එපා. තමන්ගේ කන් දෙක ඇහෙනවා නම් පින්නතුනි, තමන්ට සිහි බුද්ධිය තියෙනවා නම් ඒ ඇති. තමන් හුස්ම ගන්නවා නම් ඒ ඇති. ඇඳක හිටියත් කමන්නේ. ඒ කියන්නේ තමන් හුස්ම ගන්නවා කියන්නේ තමන් ජීවත් වෙනවා කියන එකනේ. තමන්ගේ කන් දෙක ඇහෙනවා නම් ඒ අහන දේ තේරුම් ගන්න පුළුවන් නම් තමන් අවුරුදු 7 හිටියත් එකයි, 120 හිටියත් එකයි. තමන්ට ගැටලුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි වර්තමානයේ සුවිශේෂී දෙයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ නිවන් දකින්න පුළුවන් ආම වයස කීයද? අඩුම වයස කීයද? අවුරුදු 7යි. දැන් කාලේ කොහමද? දැන් කාලේ තත්ත්ව වඩා අඩු කාලෙකදී පුළුවන්. ඇයි ඒකට හේතුව? සමහර රෙඩිමේඩ් අය මෙනෝ එකයි. දැන් බහාලේදී අවුරුදු 3 4 ළමයි බණ කියනවනේ. පටිසම්පාදයේ ගැන, චතුරාර්ය සත්‍ය ගැන, දිට්ඨේ දිට්ඨමත්තන් ගැන, බණ කියන අවුරුදු 3 ළමයි ඉන්න දැන්. ඇයි මේ බුද්ධ ශාසනයම කලින් සුගතිය ඉඳලා බණහාලා මෙහෙ දැන් එනා ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කලින් අවුරුදු 7ක් වයස දැන් බුදුහමර හිටිනම් ඒ වයස අඩු කරනවා. කතා කරන්න පුළුවන් වෙච්ච ගම මහාන කරන්න පුළුවන්. ඒ කතා කරන්න පුළුවන් වෙච්ච ගමම මේ ධම කියන එක අකින්න කීන්න බෑ ඒක. සතරේදී අහලා ප්‍රැක්ටිස් කරලා එක්ස්පීරියන්ස් අරගත්තුවා ඉන්නවා. කතා කරන්න තේරිච්ච ගම මේ පණිවිඩය තමයි කියන්නේ. ආයෙ වළක්වන්න බෑ. එහෙම ළමයි ඔබ දැකලා ඇති ඉන්ටර්නෙට් එකේ එහෙම ඈ ඒ වගේ පින්වන්ත ළමයි ඉන්න වෙන නිසා ඔබත් මේ ගමන ඉක්මනට යන්නට ඕන. ඔබේ පල්ලෙහා පරපුර මෙතන ඉන්න බොහෝ දෙනෙක්ගේ පසු පරපුර ඔබට වඩා ඉදිරියට ආධ්‍යාත්මික වෙන කාලයක් මේක. දැන් අපිත් ඇතැමිට බණහනේ අපිට වඩා වයස අඩු හාමුදුරුවන්ගේ බණ. අපිත් තාම බණහනවා. බණ පොත්පත් කියවනවා. අලුත් අලුත් සූත්‍ර තව බලන ඒවා ගැඹුරට සාකච්ඡා කරන ඇතැමිට හොඳම ධර්මඥානය තියෙන අපිට මුණ ගැහෙලා තියෙන්නේ අපිට වඩා වයසෙන් බාලා ඇතේ. අපි ඉතින් නිහතමානී වෙනවන අපි දන්නේ නැති දේ ඉගෙන ගන්න. ඒක නාමට වඩා බාලයි. එයා මහණෙන කලින් අපි මහණුනේ කියලා එහෙම හිටියොත් අපිට ධහමට යන්න බෑ. ඒ නිසා මෙතන මේ ෆිසිකල් ඒජ් එකත් එක්ක ගැටලුවක් නෙමෙයි මේ තියෙන්නේ. මෙතන තියෙන මේ ස්පිරිචුවල් ඒජ් එකත් එක්ක ගැටලුවක් මේ තියෙන්නේ. ඒ නිසා අපි දිනු වෙනට ඕන ස්පිරිචුවල් ඒජ් එකෙන් ආධ්‍යාත්මික වයසෙන් අපි ඉදිරියට යන්නට ඕන. ඉතින් ඒ ගමනේදී පින්නතුන ඔබ හැකි තාක් දුරට දාන සීල භාවනා පින්කම් කරන්න. තමගේ අම්මා තාත්තා තියෙනවා නම් තමගේ දෑතීම හොඳට සලකන්න. පූජනීය උතුමන්ට සලකන්න. විශේෂයෙන් ස්වාමීන් වහන්සේට ගරු කරන්න. තමන් කොච්චර ධර්මයේ දැනගත්තත් කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක්වත් නොසලකා හරින්නේපා. ඔබ දන්නවා මෑත කාලේ විශාල ධර්ම සේවයක් ලෝකෙට කළේ ගෝයන්කා එස්එන් ගෝයන්කා කියලා ඉන්දියානු ජාතික කෙනෙක්. ඔහු බලන්න ඔහු ස්වාමීන් වහන්සේට සලකන හැටි. ඔහු හාමුදුරන්ටත් බණ උගන්වනවා. නමුත් මහා සංඝරත්නයේ ළඟදී කොයිතරම් ගෞරවයක් කොයිතරම් ශ්‍රද්ධාවක් ඇතුව කටයුතු කළාද කියලා බලන ඔහුගේ ජීවිත කතාව. මේක තමයි පින්නතුනේ කෙනෙක් සැබෑ ලෙසම ධර්මයෙන් ඉදිරියට යනවාද කියලා බලන්න තියෙන ලක්ෂණ මේක. ධර්මඥානය ටිකක් ලැබුණට පස්සේ තෙරුවන ඉක්මවල යන හදනවනම් ඇත්තටම ਉਹ ධර්මයෙන් ප්‍රයෝජන අරන් නැහැ ඒක. ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පින්නතුනේ මේ තෙරුවන ගැන පුදුම විදිහේ ගෞරවයක් හටගන්නේ. එහි ප්‍රමුඛතම කාර්යය තමයි මෙතෙක් කලක් මේ ධර්ම ඉතුරු කරපු ස්වාමීන් වහන්සේලා ගැන ලොකු ගෞරවයක් හටගන්නේ. වර්තමානින හාමුදුරු කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වෙන්න පුළුවන් ඒකේ පුද්ගලික දෙයක් ඒක. නමුත් සමස්තයක් විදියට මේ සංඝ සමාජයට දොස් කියන්නේ. පුද්ගලික වරදකට මේ සංඝ සමාජයට කිසි විටකට දෝෂ ආරෝපණය කරන්නේ නැහැ. ඇයි මේ ධහම අපට ලැබුණේ මේ සංඝ සමාජය නිසා අපට. ඒ නිසා ධර්මය හඳුනාගත්තේ බුදුහාඳුරු හඳුනාගත්තේ මේ සංඝ රත්නය හරහා. ඒ සංඝ රත්නය යම් කිසි තැනක දුර්වල වුණා නම් ඔබ දන්නවා අෆ්ගනිස්තානයේ ජාවා සුමාත්‍රා ඉන්දුනීසියා අෆ්ගනිස්තානයේ ස්වාමින් වහන්සේලා දුර්වල වුණා නම් එතන තෙරුවනම බිඳ වැටල ගියා. ඒ නිසා තෙරුවනේ ජීවමාන රත්නිය ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා ශක්තිමත් කරන්න උපරිම ලෙස බලන්න. එපමණටයි ධර්මයත් බුද්ධ රත්නයත් ලෝකෙ බැබලෙන්නේ. එපමණටයි තමන්ටත් මේ ධහමෙන් ආනිසංස ලැබෙන්නේ. ඒ සඳහා වීරියෙන් කටයුතු කරන්නට ඔබට ශක්තිය ධෛර්යය නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි ධර්මයට අදාළ කරුණු අහන්න තියෙනවා නම් අහන්නත් අපි අවස්ථාව ලබා දෙනවා. නාඩි කීපයක් අද අපි මේ අත්පත්‍රිකාවේ තියෙන මුලින් තියෙන කරුණු හුඟක් ඔබට කියවලා තියෙනු ගන්න පුළුවන් කරුණු තියෙන්නේ සාසන ඉතිහාසයට අදාළ කරුණු. ඊට පස්සේ මේ හෑන්ඩ් අවුට් එකේ පස්වෙනි පිටුවේ ඉඳලා තමයි ධර්ම කරුණ අපි වැඩිපුර සාකච්ඡා කරන්නේ. ඒකෙදි විශේෂයෙන් මා කියන්නට උත්සාහ කළේ බුදුදහමේ ප්‍රධාන කුළුණු දෙක ගැන පින්නතුනි. ප්‍රධාන ස්තම්භ දෙක ගැන. ඒ තමයි එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් ප්‍රඥාව. ප්‍රඥා පැත්තට යනකොට සමත විදර්ශනා දෙක, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා දෙක. නැත්තම් සමත විදර්ශනා දෙක. මෙන්න මේ දෙකෙන් හැකි තාක් දුරට වේගෙන් ශක්තිමත් වෙන්න. විශේෂයෙන් මේ වගේ රටක ඉන්න හැටියට බොහොම වේගෙන් ඉදිරියට යන්නට ඕන අපි ඒක. සර්ද මෙන්න මේ වගේම සවර සීලස ප්‍රඥාවතරත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඔව් ඇත්තෙම අපි ඒක තමයි මුලදී කිව්වේ. දැන් දැන් දිට්ඨින් ජනෝපගම්ම සීලවා කියන කතාවේදී අපි කිව්වේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකින නුවණින් සිල්වත් වෙන්න ඕනේ කියලා. ඒකම තමයි මේ කියන්නේ. සීලය සාමාන්‍ය ලෞකික මට්ටමේ සීලයේදී කම්මසකතා සම්මාදිටි විතර ප්‍රමාණවත්. හැබැයි අපි ලෝකෝත්තර සම්මාදිටියට යනකොට පරිසම්පාදයට එක මිශ්‍ර වෙච්ච සිල්වත් බවක් තියෙනට ඕන. ඒ කියන්නේ මේ අනිත්‍යතාවය පිළිබඳ අවබෝධයත් එක්ක යන සිල්වත් බවක් තියෙනට ඕන. ඒක තමයි බුදුදහමෙන් ඉහිලීම අගය කළ තියෙන්නේ. අන්න ඒ සීලයක් ප්‍රඥාවක් දෙක හරියට අත් දෙකක් වගේ කියන එකාතකින් අනිත්‍යතර සෝදන වගේ කියලා කියනවා. සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයක් පිරිසිදු වෙන ඕන කියලා කියනවා. මේ දෙකම අනියොන සම්බන්ධයයි. ඇත්තම ප්‍රඥාව කියන එක සීලයට විතරක් නෙවෙයි. සමාධියත් එකක් මිශ්‍ර වෙන්න ඕන. සමතේ වඩන්නේත් අපි ප්‍රඥාවට උපකාරයක් විදියටයි. නැත්තම් හිත එකඟ කරලා රූප බල බල ඉන්න, ඉහහසේ පාවේවා යගේ යනවා බලන්න, ඒව බලන්නේ අපි සමතේ වඩන්නේ. ඒ නිසා බුදුදහමේ ගැඹුරට යනකොට අපි දානයක් දොන්නා, සිල් සීලය දැක්කා, සමතේ වැඩුවත් මේ හැම දෙයක්ම කරන්නේ ප්‍රඥාවත් එක්ක. ඒ දරක්නේ දරුවෙක් හැදුවත් ඒක හදන්නේ ප්‍රඥාවෙන්. හැම දෙයකටම මේ ප්‍රඥාව විහිදලා යනවා තමයි. හැම තැනදීම ප්‍රඥාව වඩන්නත් පුළුවන්. දැන් ඔබ මුලදී වහන වාහනේ යනකොට ඉස්සෙල්ලා වනම් බෞද්ධ සින්දු ටිකක් දාගෙන යන්න පුළුවන් නේ. තව ටිකක් කලක් යනකොට වනම් බණ ටිකක් අහන්න පුළුවන්. තව ටිකක් කලක් දිනනකොට මෛත්‍රී බණ හරි පුදුගුණ බණ හරි වඩ වඩ යන්න පුළුවන්. තව ටිකක් කල යනකොට ඔබ කෙලීම විදර්ශනා වඩම යන්නත් පුළුවන්. ඇස අනිත්‍ය රූපය අනිත්‍ය එකක් විඥාන මේ හැම දෙයම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිමින් තනි කරම් ප්‍රඥාව යන්නත් පුළුවන් ඔබට. අවසානයේදී තියෙන්නේ සිතත් සිතුවිල්ලකත් අනිත්‍යතාවය බැලීමයි තියෙන්නේ. ඒ බලනකොට කිසිම බාහිර රූපයක ඔබ පිහිටන්නේ නැහැ. ඒකෙන් කියන්නේ බාහිරට ප්‍රතිචාර දක්වන රෙස්පොන්ඩ් කරන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. බාහිරට ප්‍රතිචාර දක්වනවා අපි. දක්වන්නේ ඒ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයට. ඔබ කණ්ණාඩි ඉස්සරහට ගිහලා අනේ මේ රූපය දැන් ඇතුණා කියලා නිකන් ඉන්නේ ඔබ කොණ්ඩේ පීරගනව එතනනේ. මොහොතේ පීර ටිකක් දාගන්නවා. කණ්ණාඩි අයින් කරන්නේ ඔබ කවදාවත්? කණ්ණාඩිය බෑග් එකේම දාගෙන ඉන්නේ නේද? නමුත් කණ්ණාඩිය ඇතුළේන රූපේ මේ මොහොතේ ඇති වෙන කියන එක ඔබ දැනගෙන කණ්ණාඩියෙන් ප්‍රයෝජන ගන්නවා. අන්න ඒ වගේ තමයි ඔබේ හැට පේන දරුවා, ස්වාමි භාර්යාවන්, රැකියා ස්ථානයේ මේ සියලු මැදකින් මේ මොහොතේ ඇතිවන දෙයක් කියලා දැනගෙන ඔබට කටයුතු කරන්න පුළුවන්. ඊ අවබෝධයෙන් කටයුතු කරන්න බෑ කියන එකක් නෑ. මේ අවබෝධයෙන් කටයුතු කරන එක අනිත් කෙනාට වඩා සාර්ථකයි. අනිත් කෙනා දුක් විඳින්නේ මේ ආශ්‍රය කරන ඔබට දුකෙන් මිදලා මේවත් එක ඩීල් කරන්න පුළුවන්. ඔබ අනිත් ඇට වඩා ඉතාම අර්ථවත් දෙයක් කරනවා. අනිත් කෙනාට වඩා වැඩිපුර පිරිසකට යහපත වෙන දෙයක් ඔබ හැමදාම දවසේ කරනවා. හැම දවසකම කරනවා. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කමල අනිසංසයෙන් අප නමින් මියගිය ඥාතිවරු මේ පිණිසුවපත් වෙත්වා. විශේෂයෙන් අද මේ දින මේ ධර්ම දේශනාව මේ පින්කමේ දායකත්වය දක්වලා තියෙනවා. ඒ අනුරුද්ධ ගුප්ත කියන ඒ දරුවාට උපන් දිනට ආශිර්වාද වෙනට. ඉතින් ඒ දරුවා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම අපි ආශිර්වාද කරන ගමන් අප නමින් මියගිය ඥාතිවරුද පින් අපේක්ෂාවකින් සිටිත්නම් උදෑසන පටන් මේ මොහොත දක්වා සිදු කරමේ සියලු පුණ්‍ය ධර්මවල ආනිසංසයෙන් ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගිය ඥාතිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මවල ආනිසංසයෙන් සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදන්ව මුදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, හිමිදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා සිද්ධ කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් පින්තුන්ට මේ හොඳින් සිද්ධ කරන්ට ලැබුණේ ඒ විහාරවාසී ස්වාමීන් වහන්සේලා නිසා. ඉතින් මෙවැනි වැඩසටහනක් කරනකොට ඉතින් පින්තුන් මේම බොහොම පහසුවෙන් ඇවිල්ලා හිටියට මීට පස්සේ ඉඳගෙන බොහෝ මහන්සියෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් ඒ ස්වාමීන් වහන්සේලා දවස් ගානක් තිස්සේ මේවට මහන්සි වෙනවා. මම හිතන්නේ ඔබට දූවිලි පොඩක්වත් නොපෑගෙන විදියට ඇඟේ නොනවදින විදියට මේව හැමදේම පිරිසිදුවට පිළිවෙලට මේව සකස් කරනවා ස්වාමීන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා නිසා තමයි පින්නතුන් මේ වගේ ලස්සන පින්කම් කරන් ලැබෙන්නේ. ඉතින් මේ රටේ බොහෝ පන්සල අපි දැකලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලා බොහෝම කැපවීමෙන් මේ ස්ථාන හොඳට ගෙන යන්නට පින්නතුන්ට හොඳට පින්කම් කරන්න ලැබෙන විදියට මේ පරිසරය සකස් කළ දෙන්න බොහෝම කැපවීමක් කරනවා. ඉතින් මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාත් එහෙමයි. ඒ නිසා උන්වහන්සේලා හැම දිනාටම ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ, ඒ සරණසිරි හාමුදුරුවෝ, ඒ වගේම චන්දරතන හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, ඒ ස්වාමීන් වහන්සේලා හැම දිනාටම මේ උතුම් පින්කමලානිසංසයෙන් නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පතිය සැලසේවා. උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු දිනෙන් දින සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුනි, හැම දිනාටම නියුතුම් පින්කමලානි සංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, සසර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයං පන්තා ච නිබ්බයා සෝකං පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.